අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මෙත්තා විහාරියෝ භික්ඛෝ පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං යෝගක්ඛේ මං අනුත්තරන්ති සම්මුදානවක විහාරවාසී ගරුතර ලොකු හඳුනන වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේ 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ නැත්නම් මේ අවුරුද්දේ අවසාන පොහොය දිනයයි ඔබ මේ සීල රැගින්නේ. ඉතින් මේ අවුරුද්ද ගෙවෙන්නට ආසන්න මොහොතේ ඊටාම වටිනා අර්ථවත් පින්කමකින් අර්ථවත් කටයුත්තකින් අවුරුද්ද නිමාවටපත් කරනවා කියලා ඔබට වාස් සතුටටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අද ධර්ම දේශන ආරම්භයේදීම විශේෂයෙන්ම මා පුණ්‍ය ආනුමෝදනා කරනවා සෙත් පතනවා සේනානායක මහත්මයාට. එතුමා ඊටාම වැදගත් පොතක් ලියලා ස්වාමින් වහන්සේට පිළිගන්න පවස්තාව ඊටාම නිහතමානීව ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් ස්වාමින් වහන්සේ වෙත ඒක පූජා කළා. ඉතින් එතුමා ඒ ලබල තියෙන ධර්මඥානය ජීවිතයෙන් ක්‍රියාත්මක කරන හැටි එතුමා දිහා බැලුවාම අපට ලොකු ආදර්ශයක්. ඒ නිසා අපි හැමදෙනාම උදෑසන පටන් මේ මොහොත දක්වා අපේ ජීවිත කාලයේ මුළුල්ලේ සිදු කරපු සියලුම පින්කමලාන් සංසයනොත් UM සේනානායක මහත්මයා තව බොහෝ කාලයක් නිරොග්ව නිරෝගීව සුවසේ ජීවත් වෙත්වා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම වැදගත් කාරණයක්. කෙනෙක් දිනු වෙනවාද පිරිනවනවාද කියන කරුණ බලාගන්න හරිය ලේසියි කියලා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභව. කෙනෙක් දිනු වෙනවද කෙනෙක් පිරිනවනවාද කියන බලාගන්න එක හරිම පහසුයි කියලා. හැම දිනකටම මේක ලේසි නෑ. හැබැයි ධර්මයේ දන්න කෙනෙකුට තමයි ඒක පුළුවන්කම තියෙන්නේ. කුමක්ද ඒ ලකුණ සලකුණ? ධම්මකාමෝ බවං හෝති ධම්මදේශේ පරාභව. යම් කෙසේ කෙනෙක් ධර්මයට කැමති නම් ඒ තැනත්තා දිනු වෙන කෙනෙක්. ධම්මදේශේ පරාභව. යම් කෙසේ කෙනෙක් ධහමට අකමැති නම් ධර්මයට ද්වේෂ කරනවා නම් ඒ තැනත්තා පිරිහින කෙනෙක්. කොමකින්ද පිරිහෙන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් ආර්ථිකයෙන් කියලා. ඇතැමිට ආර්ථිකයෙන් දිනු වෙන පුළුවන්. පිරිහෙන්නේ ධර්මයෙන්. පිරිහෙන්නේ මානසික සුවයෙන්. පිරිහෙන්නේ ආධ්‍යාත්මික දියුණුවෙන්. පිරිහෙන්නේ මෙලව මානසික සුවයෙන්, පරලෝ මානසික සුවයෙන්. යම්කිසි කෙනෙක් දහම තුල ඉන්නව නම් එතනත්තා දිනෙන් දින ආධ්‍යාත්මික දියුණුව ඇති වෙනවා. ඒක තමයි කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණය. ධර්මයට කැමති වීම සමගම පින්නතුනේ ඊළඟට අපේ තියෙන ලක්ෂණයක් තමයි බුදුහාඳුර විශේෂයෙන් දේශනා කළා අවංක බව කියන එක තියෙනට ඕන. අවංක බව කියන එක. පින්නතුනි මෙතෙන් පටන් අප සඳහන් කරන කරුණ හැම එකක්ම ධර්මයට අදාළ ඒවා. බුදුහාමුදුර දේශනා කළා ධර්ම ශ්‍රවණයත් විමුක්තායතනයක් කියලා. විමුක්තියට පත්වන ස්ථානයක් කියලා. ඔබ මේ අසන කරුණ ඉතාම මනවින් අවධානයෙන් ඇහුවටින් ඔබට මේ අහන හැම වාක්‍යයකින්ම ඔබේ ශ්‍රද්ධා දීන්දිය ධර්ම දිනු වෙනවා. ඔබේ හිතේ තියෙන රාගාදී කෙලෙස් තම දුර වෙනවා. ඒ නිසා ධර්ම දේශන ආරම්භයේ පටන්ම හැකිතාක් දුරට අවධානයෙන් ධර්ම තුල බිනට අදිස්ථාන කරගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයට කැමැති බව තමයි කෙනෙක්ගේ දිනොට හේතුව හැබැයි සමහර අය ධර්මයට කැමති අවංකව නෙවෙයි. එහෙමයි තියෙනවා. එදැමිට ධර්ම සාකච්ඡා කරන්න කැමති, ධර්ම ශ්‍රවණය කරන්න කැමති, සිල් ගන්න කැමති, එතැන්මිට අවංක භාවය කියන එක අඩුයි සමහර අයගේ. කුමක්ද අවංක භාවය කියලා කියන්නේ? බුදුහාඳුර විශේෂයෙන්ම ලෝකෙට දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවේ නවංක ජාතෝ කියලා. බුදුහාඳුර කියන්නේ මේ ධර්මයේ වෙත එන්න කාටද කියන්නේ? අසතෝ කපටි නැති, අමායාවී, මායාකාරී නැති නවංක ජාතෝ අවංක මිනිසයන්ටයි මේ ධර්මය දෙන්නේ කියන්නේ. නුවණැතියන්ට මේ ධර්මය දෙන්නේ කියන්නේ. අන්න ඒ ඇයට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද්ද මෙතන තියෙන මේ අවංක භාවය කියලා කියන්නේ? අවංක භාවය කියන්නේ කිනුතුනේ? තමන් ධර්මයේ නාමයෙන් කුමක් කළත් හදවතින් තමන් මහල බලන්න මේ දේ කිරීමෙන් මා බලාපොරොත්තු වෙන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා තමන්ම බලන්න. දානයක් දුන්නත්, සිල් රැක්කත්, බහන වැඩසටහන සහභාගී වුණත්, ස්වාමීන් වහන්සේ කිනුට උදව්වක් කළත්, පිරිකරක් පූජා කළත්, අම්ම තාත්තට සැලකුවත් විතරක් නෙවෙයි. වැඩියක් තමයි කොණ්ඩේ පීරුවත්, ඇඳුමක් ඇඳගත්, තමන් ආධ්‍යාත්මික ගමන් මගේ ඉන්න කෙනෙක් විදිහට තමන් කල්පනා කරන්න මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා. මේ දේ කිරීමෙන් මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද? මේ දේ කිරීමෙන් මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා තමන්ම තමන් ගැන බලන්න. වෙන බාහිර අයගේ චරිත සාධිකමට අවශ්‍ය නැහැ. මේක තමයි පින්නතුනි තමන් දිනෙන් දින දිනු වෙනවාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ලක්ෂණය. දැන් මේ අවුරුද්ද ගත වෙන අවස්ථාවේදී අපම අපෙන් විමසලා බලන්න අපේ දැන් එන්න එන්නම මේ කෙලස් අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා. බොහෝ දෙනෙක් ආධ්‍යාත්මික දිනුවේ සාර්ථකත්වයේ බලන්නේ කරපු පින්කම් වල ප්‍රමාණය අනුව. ඇතැමිට වන්දනා ගමන් දීපු ප්‍රමාණය, පින්කම් කරපු සංඛ්‍යාව, ස්වාමීන් වහන්සේලාට කොච්චර මුදලක් වියදම් කළාද, තමන්ගේ දානෙට ස්වාමීන් වහන්සේලා කී නමක් වැඩියද, මේ වගේ කරුණු වලින් තමයි අපි අපේ ආගමික ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ. ඒවත් හොඳයි, ඒව සසරට පින් වැඩෙන දේවල්, බුදුහාමුදුරුව සිද්ධ කරන්න කියලා දේශනා කළා. නමුත් වෙනතුනි අපි බුද්ධ ශ්‍රාවකයන් විදියට අපේ ප්‍රධාන ගැටලුවට විසඳුම් ලැබෙනවාද කියලා අපි බලන්නට ඕන. අපේ තියෙන මානසික පීඩා එන්න එන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්නට ඕන. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් එනකොට කොයිතරම් දුරට අපේ හිතේ කැළඹීමක් ඇති වෙනවද? කොයිතරම් දුරට අපේ හිතේ නොසතුට වික්ෂිප්ත බවක් ඇති වෙනවද කියලා තමන්ම තමන් ගැන බලන්න. මේක තමයි තමන්ගේ දිනු එන්න එන්නම සිදුවෙනවාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ලක්ෂණය. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට පිනති අනිත් කාරණය තමයි තමන්ට මේ ධර්මයේ කියා දීපු ස්වාමීන් වහන්සේලා ගැන, බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. සමහර නැත්තම් ධර්මය හුඟක් දැනගත්තාම ඇතැම්මිට තෙරුවන් ඈත් වෙන පෙළක් අය. ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු හොයන්න පෙළඹෙනවා. නමුත් පිනතුනි සැබෑ ලෙසම ධර්මයේ ගැඹුරට යනකොට එන්න එන්නම මේ සංඝරත්නය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. අතීතයේ පටන් හිටිය ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ ඉතුරු කරලා ලෝකෙට දායාද කිරීම ගැන පුදුම විදිය හදයාංගම බව කෘතඥතාවයක් ගෞරවයක් හටගන්නවා. මේක තමයි පිනතුනි ශ්‍රද්ධාවන්ත කෙනෙක් ළඟ තියෙන ලක්ෂණය. අපේ ස්වාමීන් වහන්සේලා නොසිටියාන උන්වහන්සේගේ කැපවීම නොතිබනම් අපට අද මේ ධර්මය නොලැබෙන්නට තිබුණා. එනිසා පිනතුනි එකතින් අපි සසරම ගාම් පින් කරපු අය. ඒ ගැන අපි නිතරම හිතන්නට ඕනේ මේ ධහම ලැබෙන්නේ නිකන් නෙවෙයි පිනතුනි. ලොකු පිනක් මේකට තියෙනට ඕනේ. ඇතැම්මිට මේ හඬ ඇසෙන ප්‍රමාණය තවත් අය ඉන්නවා. ඒ ඇයට මේ ධහමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මේකට ලොකු පිනක් තියෙන්න ඕනේ. ඒ පින විසින් තමයි ඔබ මෙතෙන්ට රැගෙන ආවේ. ඒක සසර ආත්මාව ගානක කරපු පින්කම්ලානි සංසය. පින්නතුනි ඔබට තරම් ධර්මයේ හැසිරෙන්න ඔබට තරම් මේ වගේ ධර්මයේ ඇසෙනවා නම් හැබැයි මෙතන පින්නතින අනිත් අය ඔබට වඩා හොඳ වේ. ඒ අය ධර්මයේ දන්නේ නැති කමෙන් තමයි මේ දේවල් කරන්නේ. ඇතැම්මිට ඔබ විවේක දවසකදී ඔබේ ගෙදර පින්කමක් කරනකොට රාත්‍රී කාලයේ පිරිතක් කියනකොට අල්ලපු ගෙදර ඇතැම්මිට නොයෙක් විදිය සංග්‍රහයක් නොයෙක් විදිය වෙනත් දේවල් කරන්නේ නේ. පසුගිය දවසකදී අපි වගේ කාරණයක් දැක්ක ගිය අවුරුද්දේ ඉතින් මේ අවුරුද්දේම වෙසක් උත්සවයට එක්තරා නගරයක අපි ගියා වෙසක් උත්සවයකට වියට්නාම් බෞද්ධයන් විසින් සංවිධානය කරපු ඒක ලොකු උද්‍යානයක පාර්කයක තිබුණේ. එතන මැද ලස්සන විලක් තිබුණා. ඒ විලනන පේනතුනේ පිරිසක් ඉඳගෙන භාවනා කරනවා. ලංකාව බෞද්ධයෝ නෙවෙයි. මේ රටේම අය බෞද්ධයෝද දන්නේ. පේනතුනේ බලන්නේ එතනම අනිත් පැත්තෙන් තවත් පිරිසක් ඉඳගෙන අර විලේම මාළු බාන. එකම තැන. එතකොට එක්කෙනෙක් හිතන්නේ මානසික සුවය ලැබෙන්නේ මාළු බෑවම කියලා. තවත් පිරිසක් හිතන්නේ භාවනා කරාම කියලා. පින්නතුනි බලන්න මේ එකම රටේ වුණත් මෙච්චර තාක්ෂණයේ සංනිවේදනය දිනු කාලයක වුණත් සමහර අයට මේ මානසික සුවේ දිනු වීමෙහි මඟ සමහර අයට ඇහෙන්නේ නැහැ. හැබැයි පින්නතුනි සසර පින තියන අය සසර ප්‍රාර්ථනා තියන අය ලෝකෙ කොහේ හිටියත් මේ දහම වෙත එනවා. එනවා විතරක් නෙවෙයි ඒ අය තමන්ගේ ජීවිතයට මේ ධර්මයෙන් ලබා දෙන පුළුවන් උපරිම වටිනාකම ලබා දෙනවා. ධර්මයේ අපේ ජීවිතයට සම්බන්ධ වුණොත් තමයි පින්නතුනි ඇත්තටම අපි නියම වටිනාකමක් ලබා දුන්නේ. අපේ ධනෙන්වත්, අපේ උගත්කමෙන්වත්, අපේ රැකියාවෙන්වත්, අපේ දරුවන්ගේ තියෙන හැකියාවන් වලින්වත් නෙවෙයි අපේ වටිනාකම තීරණය වෙන්නේ. අපේ වටිනාකම තීරණය වෙන්නේ ඉහළම මානසිකත්වයෙන් අපි හිටියොත්. අද ඔබ ඇතැම්මිට ගත්තු අභිධර්ම පොතේ සඳහන් වෙනවා චෛතසික ගැන. අන්නේ චෛතසික වලින් කොච්චර ඉහළම චෛතසික විශේෂයෙන් සති සහ පඤ්ඤා කියන චෛතසික දෙකින් ඔබ කොයි තරම් දුරට ඉන්නවාද කියන සාධකය මතයි ඔබේ සාර්ථකත්වයේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ බුද්ධිමත් මිනිසයාගේ බුද්ධියෙන් ලබන ඉහළම ප්‍රතිඵලය තමයි සතිය හා සම්පජඤ්ඤය කියන දෙක දිනු කිරීම. නැත්තම් සමත විදර්ශනා වෙනත් විදිහකින් කියනවා නම් සිහිය හා නුවණ දිනු කිරීමෙහි වැඩිපුර කාලයක් කැප කිරීම. මේක තමයි අපේ ජීවිතයට අපි ලබා දෙන ඉහළම වටිනාකම් බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ වටිනාකම කරා යන ගමන් මගේදී එක එක පියවරක් මත ඉඳගෙන අපිට මේ ධර්ම කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. අපි බොහෝ විට අපේ සාර්ථකත්වය බලනවා. අපි අනිත් කෙනාට වඩා දියුණුවයි කියලා අපි බලනවා අපි ගැන. අපි බලන්නේ කොහොමද? අපි කෙනෙක් මුණ ගැහුණාම බලනවා එයාට උපාධිය තියෙන කෙනෙක්ද කියලා. උපාධිය තියෙන කෙනෙක් නම් කොයි විශ්වවිද්‍යාලෙන්ද උපාධිය ගත්තේ? මොන සබ්ජෙක්ට් එකෙන්ද උපාධිය ගත්තේ? දරුවෝ ඉන්නවද? ඒ දරුවෝ ඉගෙන ගත්ත අයද කොයි විශ්වවිද්‍යාලයකටද ගිහිලා තියෙන්නේ? කොයි සිටියේද ඉන්නේ? මේ වගේ කරුණක අපේ කෙනෙක් මොන ගැවුණාම බොහෝ විට බලන්නේ නේද? ඒකත් හොඳයි බලන්න පේනතුනි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි කොහොමද වෙනත් කෙනෙක් සසඳලා බලන්නේ? අපි කොහොමද නියම විදිහට වෙනත් කෙනෙක් සසඳලා බලන්නේ? ධම්මපදයේ පේනතුන් තාම ලස්සන ගාථා ටිකක් සඳහන් වෙනවා. සුසුපං මත ජීවාම වේරණේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනු. වෛර කරන මිනිසුන් අතරින් මම මෛත්‍රී සහගතව දිනු වෙන කෙනෙක්. මෛත්‍රී සහගතව මම සුවසේ ජීවත් වෙන කෙනෙක් කියලා මෙන්න මේකිනු විශ්වාසනදල බලන කෙනෙක්. අනිත් කෙනාට නිතරම කේන්ති යනවා. අනේ මට එච්චර කේන්ති යන්නේ නෑනේ. මම එච්චර කලබල වෙන කෙනෙක් නෙවෙයිනේ කියලා කේන්ති යන මිනිසුන් අතර ඉන්නකොට තමන් විවේචව පැත්තකට ළිඳගෙන තමන් ගැන තමන් සතුටු වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මාන්නේ නේද, මේක සැකය දිටිය නේද කියලා. කමන්නේ අපි නොතන එහෙම හිතාගත්තත් කමන්නේ. මේක අර අනිත් විදියට කම්පයා ගන්නවට නම් මේක වටිනවා. මොකද මේක බුදුහාඳුනේ අපට දේශනා කළේ සැකය දිටිය දිනනවා නම් එහෙම කවදාත් එහෙම හිතන්නේ කියලා නෑ බුදුහාඳුනේ. දහම තුල ඉන්න කෙනාගේ එහෙම සැකය දිටිය දුරු වෙන්නේ නෑ, දිනු වෙන්නේ නෑ, වැඩෙන්නේ නෑ. ඔහු දහම තුල ඉඳගෙන ඉතාලම සිහියෙන් මේක බලන්නේ. වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරමින් ඉන්න කෙනෙක් කියලා. ඊළඟට බලනවා කොහොමද? සුසුපං මත ජීවාම ආතුරේසු අනාතුරා. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුර. ලෝකේ බොහෝ දෙනෙක් රෝගීව ඉන්නේ. කායික රෝගීව නෙවෙයි. දැන් අපි බලන්නේ ඇතැමිට කෙනෙක් මුණ ගැහුණාම අනිත් කෙනාට මඩම් මං වයසින් අඩුද කියලා බලනවා නේද? ඇතැමිට වයසත් බලනවා, රූපෙනුත් බලනවා, අනිත් කෙනාට වඩා මං ලස්සනද කියලා නේ. කමන්නේ ඒකත් බලන්න. හැබැයි පින්තුනේ කායික සුවතාවේ කායික ලස්සන නෙවෙයි හැබැයි බුද්ධ ශ්‍රාවකෙක් බලන්නේ. මොකන්ද බලන්නේ? මානසික සුවතාවය බලන්නේ. අනිත් කෙනාට වඩා මම රාග ద్వේෂ මොහ අඩු කෙනෙක්ද වැඩි කෙනෙක්ද කියලා බලන්නේ. අනිත් කෙනාට වඩා රාගය වැඩි නම් අනේ මාත් ඉක්මනට මේ ටික අඩු කර ගන්නවා. අනේ අනිත් කෙනා එච්චර ලෝභ නැහැනේ. හරිම පරිත්‍යාගශීලීනේ. මාත් ඒ කෙනා වගේ කොහොම හරි පරිත්‍යාගශීලී වෙන්න ඕන. අනිත් කෙනා ඉක්මනට කේන්ති ගන්නෙ නැහැනේ. මාත් ඒ වගේ හොඳට කේන්ති ගන්න ද කෙනෙක් වෙන්නට ඕන. අනිත් කෙනා ධර්මයේ හොඳට ධර්ම කරුණු හොඳට මෙහෙය කරන කෙනෙක්නේ. මාත් එහෙම කරන කෙනෙක් වෙන්න ඕන කියලා තමන් ඒ පිණි විශ්වාසඳ ලබන. ඊළඟ සඳහන් කරනවා සුසුපං මත ජීවාම උසුකේසු අනුසුකං උසුකේසු මනුසේසු විහරාම අනුසුකං. ලෝකේ මිනිස්සු නිතරම බාහිර දේවල් ගොඩනසා ගන්නට, භෞතික දේවල් ඒකරාශී කරගන්නට මහා වේගවත් ගමනක යන අය. අන්න එවැනි මිනිසුන් අතරේ මම මේ භෞතික සම්පත් ගොඩනසා ගන්නට දුවන කෙනෙක් නෙවෙයි කියලා, ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් කියලා තමන් ගැන සතුටු වෙනවා, තමන් සුවසේ ජීවත් වෙනවා. ඊළඟ දේශනා කරනවා සුසුකම් මත ජීවාම යේසන්නෝ නත්ති කිංචනම් පීතිබක්ඛා බවිසාම දේව ආබස්සරයතා. මම සුවසේ ජීවත් වෙනවා කොහොමද? හිතේ කිසිම කෙලසක් නැති වෙන විදියට, හරියට ආබස්සර දෙවියන් ප්‍රීතිය ආහාර කර ජීවත් වෙනවා වගේ මම මේ මානසික සුවයම ආහාරයේ කොට ජීවත් වෙන කෙනෙක් කියලා. මේකෙන් තමයි තමන්ගේ සුවය, තමන්ගේ දියුණුව, තමන්ගේ සාර්ථකත්වය බලන්නේ. පින්වත්නි, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙදෙනෙක් සසඳලා බලන ඕනි ස්ථානය මේ. අනිත් කෙනාට වඩා ඇතැම් විට අපට ධනයෙන් වැඩි වෙන්න බැරි වෙන්න පුළුවන්. අනිත් කෙනාගේ තරම් අපේ රූප සම්පත්තිය නැති වෙන්න පුළුවන්. අනිත් කෙනාට තරම් ලොකු ධනයක් අපට නැති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ අපිට. අපේ සම්පූර්ණ සාර්ථකත්වයේ තියෙන්නේ කොයි තරම් දුරට තමන්ගේ හිතේ රාග, ද්වේෂ, මෝහ අඩුණාද කියන කාරණේ. කොයි තරම් දුරට තමන්ගේ හිතේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩුණාද කියන කාරණේ මත. කොයි තරම් දුරට තමන්ගේ හිතේ පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව. කොයි තරම් දුරට තමන්ගේ හිතේ වැඩි වෙච්ච කෙනෙක්ද කියලා තමන්ම තමන් ගැන බලන්න. මුලදී ඇතැම්මිට වෙනත් කෙනෙක් සසඳලා බලනවා. හැබැයි පහු වෙනකොට තමන් බලන්නේ කොහොමද? වෙනත් කෙනෙක් සසඳන්නේ තමන්ම තමන් ගැන බලනවා. ගිය අවුරුද්දට වඩා මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන මේ අවුරුද්ද කොච්චර අඩු වුණාද? ලබන අවුරුද්දේ මම තව කොච්චර අඩු කරගන්නවාද කියලා තමයි බලන්නේ. හෙටට වඩා කොච්චර නම් මගේ තෘෂ්ණාව, රාගය, ද්වේෂයේ මෝහය අද අඩුයිද? අදට වඩා මම කොච්චර දුරට හිත අඩු කර ගන්නවාද කියලා තමන් ගැනම තමන් සිහිනමවමින් තමයි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. මොකද පින්නතුනේ ආධ්‍යාත්මික දියුණුවෙන් ඉහළට යනකොට ඔහු බාහිර කෙනා ගැන නෙවෙයි බලන්නේ, තමන්ගෙම හිත ගැන බලන්නේ, තමන්ගෙම දියුණුව ගැන තමයි තමන් බලන්නේ. ඇයි ඒකට හේතුව? ඇතැමිට බාහිර කෙනෙක් පින්නතුනේ අද ගුණ දහම් වලින් අඩු වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒ කෙනා ඔබට වඩා වයසින් බාල කෙනෙක් නම්, ඇතැමිට ඔබේ වයස වෙන විට ඔබට වඩා සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන් ඒ කෙනා. මේ මිනිස් මනසේ තියෙන හැකියාව තමයි ඕනම වෙලාවක පින්නතුනේ ඉහළම ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්න පුළුවන් දැවැන්ත ශක්තියක් ඇතුවයි මිනිස්සෙක් කියලා කෙනෙක් ඉපදෙන්නේ. අතීත කුසලයේ දිනු කරපෝ සද්ධා ඉන්ද්‍රිය ධර්ම ඕනම වෙලාවක ඉස්මතු වෙලා තියෙන පුළුවන්, ඉස්මතු වෙන්න පුළුවන්. අඟුලිමාල වගේ අය එහෙම අය, බාහ්‍ය දාරු කිරිය වගේ අය, පුක්කුසාටි වගේ අය, රාහුල පොඩි හාමුදුරුවෝ එහෙම අය. ඇතැම් විට සමහර අය අඟුලිමාල වගේ අය ගැන කවුරුවත් හිතුවේ නැහැ ඒ තරම් වේගෙන් දිනුවේ කියලා. පින්වතුනි, ඒක බුදුවරයෙකුට විතරයි දැක ගන්න පුළුවන්. උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය පරෝපරියක් තියෙන ඥානෙ අපට ඒක හිතා ගන්නවත් බෑ. ඒ නිසා බාහිර කෙනෙකුගේ සාර්ථකත්වයට වඩා තමන් නිතරම බලන්නේ තමන්ගේ අභ්‍යන්තරය ගැන, තමන් නිතරම සසඳමින් තමන් දිනෙන් දින ඉදිරියට යනවා. මේ අවුරුද්දක් අවසන් වෙන මොහොතේ පින්වතුනි අපට හොඳ අදිස්ථානයක් ඇති කර ගන්න පුළුවන්. මේ අවුරුද්ද වුණා පින්කම් කළා. මේ අවුරුද්ද වුණා ඔබ දාන ආදී කුසල ධර්ම කළා. ඒ ගැන ඔබ සතුට වෙන්න. ඒ ගැන හිතල ඉදිරි අවුරුද්ද තවත් සාර්ථක ඉදිරියට යන්න ඔබ අදිස්ථාන කරගන්න. අනිත් කාරණේ තමයි ඔබ දිනු වෙන වගේම ඔබේ සමීපතම ඥාතීන්, හිතමිතුරන් අසලැසියනොත් මේ ගමනට හැකිදාක දරට ඔබ එකතු කර ගන්නට ඕන. තවත් පැත්තකින් ඔබ මේ වඩන කුසල මේ සසරින් නැහැකිතාක් සත්‍යයන්ට අනුමෝදන් කරවන්න. දිනපතාම ඔබ බුද්ධ පූජාවක් පැවැත්වුවත්, මලක් පහනක් බුදුහාඳුරුවනේ පූජා කළත්, පන්සිල් සමාදන් වුණත්, ඒ හැම කුසලයක මානිසංස හැකිතාක් සත්‍යයන්ට අනුමෝදන් කරන්න කරුණාසිතින්. ඇයි ඒකට හේතුව? ඔබ තරම් පින්කම් කරගන්න බැරි, එහෙත් පින් අපේක්ෂාවෙන් සිටින, සුගතියට යාමට බලාපොරොත්තු වෙමින් සිටින බොහෝ සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා පින්නතුනි. ඒ ඇයි ඒක ලොකු යහපතක්? ඒ බොහෝ දෙනෙක් පින්නතුනි පිටස්තරයි නෙවෙයි. මේ විශ්වයේ ඉන්න හැම දෙයක්ම කවුද? අතීත ආත්ම භවවල අපේම අම්මල තාත්තලා. කිරෙන් දහදියෙන් අපව පෝෂණය කරපු, ලේන් අපව පෝෂණය කරපු අපේම අම්මල තාත්තල තමයි ඒ බොහෝ දෙනෙක් තියෙන අපේක්ෂාවෙන් ඉන්නේ. ඇතැම් විට අපට අද මේ සුගතිය ලබන්න අපට උදව් කරපු අය තමයි ඒ ඇතැම් විට දුගතිගාමී වෙන්නේ. සමහර විට ඔබට මේ අද තියෙන පහසුකම් ටික දෙන්න පරිශන කළා. ඒ වගේ සිදුවෙච්ච ඇතැම් විට අඩුපාඩු නිසා දුගතිගාමී වෙච්ච අය මේ මොහොතේ ඉන්නට පුළුවන් අප්‍රමාණව පින්තුනි. ඉතින් ඒ හැම දිනාටම පින් අනුමෝදන් කිරීම ඔබේ ලොකු වගකීමක්. යුතුකම. ඒ නිසා අපේ වටිනාකම තියෙන්නේ අප කරන දේෙන් අපට යහපත වෙන්නටත් ඕන. ඒ දේෙන් හැකිතාක් වැඩි පිරිසකට පින්තුණි යහපත සැලසෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තාම පින්තුණි ඒ ධර්මයේ තියෙන අනුපිළිවෙල ගැන නිතර අපි කරුණ විමසලා බලන්නට ඕන. බොහෝ විට අපි ධර්ම සාකච්ඡාවලදී සාකච්ඡා කරනවා. ඇතැම් විට අමතක වෙලා යනවා මේක. නමුත් නැවත නැවතත් අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද කියලා, ඒ ධර්මය අපට කරන්න තියෙන කාර්යභාරය මොකද්ද කියලා හොඳට පැහැදිලි කරගන්නට ඕන පින්තුනි. ඒ වගේම ඒ ධර්මයේ පිළිබඳව ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික අකාලික ගුණ ගැන විශ්වසනීයත්වයක් ඇති කරගන්නට ඕන. අද පින්තුනි අපට බොහෝ විට තියෙන්නේ ධර්මඥානය අඩුවක් නෙවෙයි. අපට තියෙන අඩුව මොකන්ද? අපට තියෙන අඩුව තමයි මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පිළිබඳව, අකාලික බව පිළිබඳව විශ්වාසය නැතිකම අපට තියෙන. ඒ නිසා තමයි අපි ධර්මයේ ළඟදී ප්‍රමාද වෙන්නේ. නමුත් අනිත් දේවල් ගැන, රැකී රක්ෂාව කිරීම ගැන, නොයෙකුත් විදිහේ සාධන වලට යන එක ගැන, වෛද්‍යවරයෙක් හමු වෙන යන එක ගැන, මේ වගේ දේවල් ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ගුවන් තොටුපළට යන එක ගැන හරියම වෙලාව කාලය ගැන සැලකිල්ලක් තියෙනවානේ, විශ්වාසයක් තියෙනවානේ. පොඩ්ඩක්වත් ප්‍රමාද කරන්න නැහැ. වැරදට යන්න ගියත් අපි හරිය වෙලාවට යනවා පරක් වෙන්නේ නැහැ නේද? ඇයි ඒකට හේතුව? අපි දන්නවා මාසික අන්තිමට පඩියක් ලැබෙනවා කියලා. මාසික අන්තිමට පඩිය ලැබෙන්නේ නැහැ කියලා දන්නවනම් ඔබ යනවද ඔබ මහන්සිලා පාන්දර ආවද කියලා? ඔහොම යන්නේ නැහැ. ඔබ දන්නවා මාසයේ අන්තිමට යම් කිසි විදියක වැටපක් ඔබට ලැබෙනවා කියලා. ඒක ලැබෙන්නේ ඇතැමිට මාසයේ අන්තිමට. නැත්නම් සති දෙකකට පස්සේ. නැත්නම් සතියකට පස්සේ. ඇතැමිට දවසේ අන්තිමට. නමුත් වෙනතුනේ ධර්මයේ තියෙන ලක්ෂණය මොකද්ද? ධර්මයේ සුවිශේෂී ලක්ෂණ දෙකක් තියෙනවා, සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. මේ ධර්ම පිළිපදින මොහොතේම වෙනතුනේ ධර්ම ආනිසංස අපට ලැබෙනවා. මෛත්‍රී භාවනාව ඔබ විනාඩි 10ක් කරනවනම් ඒ කරන මොහොත තුලම මේක ආනිසංස ලැබෙනවා. ඔබ අවංකව යමක් කෙනෙකුට පරිත්‍යාග කරනවා නම් ඒ මොහොතේම ඔබට ඒකේ මානසික සුවය ලැබෙනවා. අනිත්‍ය සංඥාවක සුළු මොහොතක් වඩනවා නම් ඒ වඩන මොහොත තුළම ඔබ නිවන් දැක්ක වගේ දුකෙන් නිදහස් වෙලා ඔබ ඉන්නේ. නමුත් මෙන්න මේ ධර්මයේ තියෙන ගුණය ගැන, මේ ධර්මයේ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දෙයක් කියන එක ගැන ඇත්තටම පිනුතුන අපට විශ්වාසය නැහැ. ඒ නිසා තමයි අපි අනිත් දේවල්ට තරම් දහමට බොහෝ දෙනෙක් උනන්දු අඩු. දැන් මේ පිනුතුනගේ උනන්දුව තියෙන වෙන නිසා තමයි මෙහෙම ඇවිල්ලා ඉන්නේ. නමුත් සමාජයේ විහිණ බැලුවාම පේන ලක්ෂණය තමයි මේ විශ්වාසය අපි බොහෝ දෙනෙක්ගේ අඩුයි. මේ විශ්වාසය තියෙනවා නම් පිනුතුනි අපි අනිත් වැඩ නතර කරන්නේ නැහැ. අනිත් වැඩ කරන ගමන්ම කායික වශයෙන් අනිත් වැඩ කරගෙන ඉන්න ගමන් මානසිකව අපි නිතරම මේ දහම් තුල ස්ථාවර වෙලා ඉන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම බෑ නේද දෙකක් කරන්න කියලා නේ. ඇතැමිට ඔබ ගෙදර කෑම්බීම උයනකොට, වාහනේ පදවනකොට ඔබ නිතරම හිතනවද මම කෑම්බු වෙනවා කියලා. වාහනේ පදවන දැන් දකුණට හරවනවා කියලා. නෑ, ඔබට ඉබේම ටික වෙනවා. ඔබ හිතින් ඔක්කොම අනිත් අය බැනපු ඒවා ගැනයි, උදව් කරපු ඒවා ගැනයි, කට්ටිය ගඩු පාඩි ඔක්කොම ටික මතක් කර කර ඒවත් එක මනසින් කතා කර කර තමයි මේක යන්ත්‍රයක් වගේ කරන්නේ. පින්නතුනේ අපිට හරියට සිහිය හා නොවන කියන දෙක එකතු කරගන්න පුළුවන් නම් දහම තුළ ඉඳගෙනම පින්නතුනේ මෛත්‍රිය වඩමින් අපිට පරිවාහනය පදවන්න පුළුවන්. ඇසේ අනිත්‍යතාවයේ දකිනින් ඔබට, කනේ අනිත්‍යතාවයේ දකිනින්, හේතුඵල ධහම දකිනින්, දෙක්කේ දිට්ඨමත්තන් කියන ගුණය ප්‍රායෝගිකව පුහුණු කරමින් ඔබට කාර්යාලේ වැඩ කරන්න පුළුවන්. පින්නතුන් ධහමේ තියෙන ලක්ෂණය මේක. ධහම ජීවිතයෙන් අයින් කරන දෙයක් නෙවෙයි. ධහම කියන්නේ හරියට හුස්ම ගන්න වගේ දෙයක්. අපි හුස්ම ගන්න ගියලා අපට අනිත් වැඩ පාඩු වෙන්නේ නැහැ. අපි නිදාගත්තත් හුස්ම ගන්නවා. පින්නතුන් ඒ වගේම තමයි මේ ධහම කියනක හුස්ම ගන්න වගේ දෙයක්. අපේ හැම වැඩක් එක්කම දහමත් එක්ක අපට එකට ඉන්නට පුළුවන්. මේ අවබෝධය, මේ පෙළඹවීම, මේ උනන්දුව අපේ ඇති වෙන්නේ මේ දහම තුළින් තමන්ට මේ ජීවිත කාලය තුළදීම ආනිසංස ලැබෙනවා කියන විශ්වාසනීයත්වයක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු පින්නතුනි විවිධ ප්‍රභේද වලට වෙන් කරන්න පුළුවන්. එක ආකාරයකින් සඳහන් කරනවා නම් බුදුහාමුදුරෝ කම්මසකත සම්මාදිටිය පෙරකොට ස්වර්ග මාර්ගයක් දේශනා කළා. සුගතියට යන විදිය දේශනා කළා. අනිත් පැත්තෙන් චතුසත්‍ය සම්මාදිටිය දේශනා කරමින් විමුක්ති මාර්ගයට පත්වන, මෝක්ෂ මාර්ගයට පත්වන විස්තරයක් දේශනා කළා. එක පැත්තකින් ස්වර්ග මාර්ගය, අනිත් පැත්තෙන් මෝක්ෂ මාර්ගය. වෙනත් විදියකින් කියන නම් බුදුරජාන් වහන්සේ කම්මස්සකත සම්මාදිටිය ලබා දෙන ලෝකෙට කටයුතු කළා. අනිත් පැත්තෙන් පටිසම්පාදය, හේතුඵල ධහම, ඉදප්පච්චතාවය, ආර්ය න්‍යාය ගැන අවබෝධය ලබා දෙන උත්සාහ කළා. මේ පටිසම්පාදයට කියන සමාන වචන ගානක් තියෙන බුදුදහමේ. මේකට ඉදප්පච්චතාවය කියලා කියනවා. හේතුඵල ධහම කියලා කියනවා. ආර්ය න්‍යාය කියලා කියනවා. මේ වගේ විවිධ නම් වලින් හඳුන්වන්නේ පටිසම්පාදයමයි. තවත් පැත්තකින් පින්නතුනි බුදුදහම ඇතුළත් කරුණු ප්‍රධාන ස්තම්භ පිලර්ස් දෙකකට ගොනු කරන්න පුළුවන්. බුදුදහම හරියට මහා ප්‍රාසාදයක් නම් ඒ මහා ප්‍රාසාදයේ පැලස් එක තියෙන පිලර්ස් දෙකක් මත මොකක්ද ඒ ස්තම්භ දෙක? එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කිරීම. මෛත්‍රිය දිනු කරනකොට මෛත්‍රිය නවතින්නේ නැහැ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා. මේක තමයි ලෞකික සම්මාදිටියෙන් ලබන ඉහළම ආනිසංසය. ලෞකික සම්මාදිටියෙන් ලබන ඉහළම කුසලය නේද? අනිත් පැත්තෙන් හේතුඵල ධහම පිළිබඳ අවබෝධය ලබා දීලා ප්‍රඥාව දිනු කරනවා. ඇතිවීම නැතිවීම ගැන අවබෝධය ලබා දෙනවා. මෙන්න මෙතෙන් තමයි අපි අනිත්‍යතාවය දැනගන්නට ඕන. ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ. පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක අවබෝධය ලබන යතුර නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළුණාද කියලා දැනගන්න ක්‍රමය තමයි අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. බොහෝ දෙනාට නොලැබෙලා තියෙනෙත් මේක. අනිත්‍යතාවය කිව්ව ගමන් අපි මොකද කියන්නේ? වෙනස් වීම කියන එක. අපි අනිත්‍යතාවය කියන්නේ චේන්ජින් කියන එක. පින්නතුනේ චේන්ජින් කියන එකට බුදුදහමේ කියන අනිත්‍ය නෙවේ විපරිණාම කියලා. ඉම්පර්මනන්ස් කියන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ දෙකම සමානව තමයි වචන දෙකම පාවිච්චි කරන්නේ. නමුත් බුදුදහමේ අනිත්‍ය සහ විපරිණාම කියන එකේ සියුම් වෙනසක් තියෙනවා. හැබැයි සියුම් නෙවෙයි ප්‍රබල වෙනසක් තියෙනවා. අනිත්‍යතාවයේ තුල විපරිණාම ලක්ෂණයක් තියෙනවා. හැබැයි ඊට වඩා ගැඹුරු අර්ථයකුත් තියෙනවා. විපරිණාමය කියන එක පින්නතුනි විපරිණාමය කියන එක පින්නතුනි තේරුම් ගන්න අමාරු නෑ. විපරිණාමය කියන්නේ දැන් තියෙන මට්ටමින් වෙනස් වීම. දැන් ඔබ ලස්සන රූප සම්පත්තිය තුන ටිකෙන් ටික වෙනස් වෙන දුර්වල වෙනවා. අද නිරෝගී වෙන්න හෙට ලෙඩ වෙනවා. අද ජීවත් වෙනවා එතැන් මෙතන හෙට ජීවිතෙන් සමු ගන්නවා. අද මේ ගොඩනැගිලි අද ලස්සනට තියෙනවා හෙට කුණාටුවක් ඇවිල්ලා භූමිකම්පාවක් ඇවිල්ලා කැඩිලා විනාශ වෙලා යනවා. මේක විපරිණාමය. මේකට කියන්නේ චේන්ජින් කියලා. අඤ්ඤතස්සං භාවී කියලා කියනවා. වෙනස් තත්ත්වයකටපත් වීම. මේක තේරුම් ගන්නේ කමාරුවක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ සම්බුද්ධත්වයටපත් වෙන කලින්ම. ගිහි කෙනෙක් වෙනත් කලින්. චාන්‍යම තියාගෙන සතර පෙර නිමිති දකිනකොට ලෙඩවීම, මහලවීම, මරණය කියන මේ කාරණාත් එක්ක දැනගත්තේ මෙන්න මේ චේන්ජින් කියන එක. විපරිණාමය කියන එක. වෙනස් වීම කියන එක. මෙන්න මේ විපරිණාමයේ තේරුම් ගත්තෝ සිද්ධාර්ථ තාපසතුමා තමයි. සිද්ධාර්ථ කුමාරයා තමයි. සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළේ පුබ්බේ අනනුසුතියසු ධම්මේසු චක්ඛු උදපාදී ඥාන උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී කියලා. මට පෙර නොයසු විරෝධහමක් පාරුණායි කියලා. තමන් පෙර නොයසු ධහමක් අවබෝධ වුණා කියලා. එතකොට චන්නමතියගෙන් ආපු කාරණේම වෙන්න බෑ එහෙනම්. චන්නමතියගෙන් අසා දැනගත්තේ විපරිණාමය කියන එක. චන්නමතියගෙන් අසා දැනගත්තේ චේන්ජින් කියන එක. වෙනස් වීම කියන එක. වෙනස් වීම තමයි අදත් විද්‍යාඥයෝ ඇටම් එක බෙදලා හොයාගන්නේ. ඒක තේරුම් ගන්න පේන තුනේ සාරාංශය කලබලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 20ක 25ක දැනුමකින් උනා තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෙතන එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ. නමුත් අනිච්ච කියන එක ඉම්පර්මනන්ස් කියන එක ඊට වඩා ගැඹුරු අර්ථයක්. හේතු ඇති විට හේතු හට ගැනීම සමගම ඵලය ඇති වෙනවා. හේතු තියෙන තැනම ඵලයක් තියෙනවා. හේතු නැති වෙනකොට ඒත් එකම ඵලයක් නැති වෙනවා. එකක් තිබිද්දී අනිත් එක තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කිව්වට පස්සේ අපි හිතන්නේ අවිද්‍යාව තිබුණේ ඒක යටපත් වෙලා ඊට පස්සේ සංස්කාරය තුනා කියලා. එහෙම නෙවෙයි. අවිද්‍යාව තියෙන තැන සංඛාර විතරක් නෙමෙයි ජරා මරණක් තියෙනවා. ඒ ඔක්කොම ටික කියනවා. එකක් හරි නැති වුණොතින් අනිත් එකක්වත් නැහැ. අර ධර්මිට දෙකේ උපමාව, බටමිට දෙකේ උපමාව. නලකලාප සූත්‍රයෙන් දේශනා කරේ ඒකයි. එක බටමිටියක් තිබිලා අනිත් එක තියෙන්නේ නැහැ. එකක් වැටිච්ච තැන අනිත් එක තියෙනව නෙවෙයි. තියනවා නම් දෙකම තියෙනවා, නැත්නම් දෙකම නැහැ. අවිද්‍යා සාගත ඇසින් රූපයක් බලනකොට බලන රූපයේ බාහිර තියෙයි කියලා හිතුවොත් ඒකට මේ මොහොතේ නොවැළී ඉන්න පුළුවන්. හැබැයි තමන් ඉන්නේ කොහොමද? ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මේ ඇහැට පේන රූපයේ බාහිර තියෙන දයක් ඒ විදිහට මේ මට පේන්නේ කියලා හිතුවොත් අපි ජරා මරණ ස්පර්ශ කරන් ඉන්නේ අද මෙතන උපේක්ෂා සාගත ඉන්න පුළුවන්. අද එක දැකලා පිනක් ගන්න පුළුවන්, පුණ්‍යාවේ සංකාර කර ගන්න පුළුවන්. ඒ පුණ්‍යාවේ සංකාරයෙන් සුගතිගාමි වෙන්නත් පුළුවන්. අනේ රුවන් ඇලි සෑ මෙතන තියෙනවා, මම රුවන් ඇලි සෑට වඳිනවා. අනේ දණ්ඩ දාගන වහන්සේ මෙතන තියෙනවා, මම වඳිනවා කියලා. ඒකෙන් පුණ්‍යාවේ සංකාරය සිදු කර ගන්න පුළුවන්. හැබැයි ඒ පුණ්‍යාවේ සංකාරය කොහොමද හටගන්නේ? අවිද්‍යා පත්‍යා සංකාරා කියන්නේ. මං ඇහැට දකින්න කලිනොත් ඒක තිබ්බා. දකින්න වෙලාවෙත් තියෙනවා. දැකට පස්සේ තිතුරු වෙනවා කියලා. මේක තමයි ලෝකයයි හිතන විදිය. බුදුදහමෙන් මේට වඩා හාත්පසින් වෙනස් විදිහකට කියන. බුදුදහමේ කියන්නේ මේ හේතු ටික මත මේ මොහොතේ හටගන්නේ පෙරපසු නොවේ. එතකොට මේ මොහොතේ හටගන්නවා කියන සිද්ධාන්තය තුළ ඇත කියන අන්තයට යන්නේත් නැහැ, නැත කියන අන්තයට යන්නේත් නැහැ. ඇත කිව්වොත් ඒකත් අන්තයක්, නැත කිව්වොත් ඒකත් අන්තයක්. ඇත කිව්වොත් සාසද දෘෂ්ටිය, නැත කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය. අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් ස්පර්ශ කරා කියලා කියන්නේ, දිවෙන් රසයක් විඳා කියන්නේ, කයට පහසක් ලැබුණා කියලා කියන්නේ, හිතට අරමුණක් ආවා කියලා කියන්නේ, මේ අසාදී කුමන ආයතනයකින් අරමුණක් ලැබුණා. ඒකේ යට නොපෙනෙන පදනම තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පෙර පසු නොවි හටගන්නවා. පෙර පසු නොවි හටගත්තා, හටගත්තු තැනම නිරුද්ධ වුණා. හේතු ඇති විට හටගත්තා. අස්මින් සති දං හෝති. හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. අස්මින් අසති දං හෝති. හේතු නිසා හටගත්තා, හේතු නැති වෙනකොටම නැති වුණා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධිතේ කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම දකින කෙනා ඇත කියන නැත කියන අන්තයට යන්නේ නැහැ. දැන් මෙහෙම ශබ්දයක් ඇහෙනකොට ශබ්දය ඇසිච්ච කෙනා මේ හේතු දෙක නිසා හටගත්තු ශබ්දය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම මේක නැති වෙච්ච බව නොනින් දකින කෙනා මේක දිගටම තියේ කියලා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. ඒ විතරක් නෙවෙයි, හේතු දෙක නිසා මේ ශබ්දය හටගත්තා. හැබැයි ඒ එකම හේතුවකටවත් මේ ඵලය අයිති නැහැ. අන්න ඒකයි විශේෂත්වය. මේ ශබ්දය හටගත්තා. මේ හටගත්තු ශබ්දය ඇඟිලිවලටවත් වාතයටවත් මගේ කනටවත් සෝත විඥාණයටවත් ඒකටවත් අයිති නැහැ. අයිති නම් පෙන්වන්න පුළුවන් වෙනවනේ මෙතන. හැබැයි මේක හේතුවක්වත් නැත්නම් මේ ඵලය හටගන්නේත් නැහැ. නමුත් අපේ තියෙන ලක්ෂණය මොකද්ද? යම් කෙසේ ඵලයක් හටගත්තු ගමන්ම අපි හේතුවට කියලා බඳිනවා. කෙනෙක්ගේ ෆෝන් එකක් රින් වෙනකොටම ෆෝන් එක දිහා බලනවා. ඊට පස්සේ බලනවා කාටද අයිති කියලා. අහවල් කෙනාගේ ෆෝන් එක. පස්සේ අහවල් කෙනාට කියලා ඒ ෆෝන් එක බඳිනවා. ඒ කෙනාට සම්බන්ධ කරනවා විතරක් නම් ඇති ඇතැම්මිට එයාගේ දෙමව්පියන්ට සම්බන්ධ කරනවා. ඒ කාටත් බනිනවා, මේ එතක හිතින් බනිනවා. මේකෙන් තමයි පිනුතින අපට කෙලෙස් හටගන්නේ. එතකොට මෙන්න මෙතන හරියට ඒ මොහොතේ සිහියෙන් හිටියොත් අපි ෆෝන් එක රින්ස් ගියේ නැහැ කියලා හිතන්නේ නැහැ. ෆෝන් එක රින්ස් ගියා. හැබැයි ඒක කාටවත් කියලා ගැට ගහන්නේ අපි කෙලෙස් එක බඳින්නේ අපට එතනම දුක නිදහස් වෙන පුළුවන්. මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරන්නේ අනිච්ච කියන්නේ මෙන්න මේක. අනිච්ච කියන එකේ සම්පූර්ණ පදනම පටිච්ච සමුප්පාදය. දැන් නැට කාලේ නොඑක් විදිහ අර්ථකථන මේකේ තියෙනවා. කැමති විදිහට නොපවතින නිසා කියලා කියනවා, වෙනස් වීම නිසා කියලා කියනවා. කැමතිසේ නොපවතින කියන අර්ථය ආවේ ඇයි? වර්තමානයේ අලුත් මාර්ථය තමයි අනිච්ච කියලා කියන්නේ, නැනිච්ච කියලා අකුරු වෙනස් කරගෙන දක්වලා තියෙනවා. ඒකට හේතුව තමයි එහෙම අර්ථකථනට යන්න හේතුනේ ඇයි? බොම්පින් එහෙම වැරදි අර්ථකථන යන්න හේතු වුණේ මෙන්න මේ විපරිණාම කියන අර්ථය අනිච්ච කියන එකට දාපු නිසා. අනිච්ච කියන්නේ වෙනස් වීම කියලා අපි කියපු නිසායි, ඒ වැරදි අර්ථකථන නිසායි මේ වෙනස් පැත්තකට ගියේ. ඇත්තෙම මෙතෙක් කලකට අපට නියම විදියටම අනිච්ච කියන වචනේ අර්ථකථනේ සමාජගත වුණේ නැහැ. ඒ සමාජගත නොවෙච්ච නිසාම තමයි මේ විදියට විවිධ අර්ථකථනට අපි යන්න ගියේ. අනිත්‍ය කෙනකේ සම්පූර්ණ පදනම පටිච්චසමුපාදය, හේතුඵල දහම, ආර්ය න්‍යායය, ඉදපච්චතාවය. මේ අනිත්‍යතාවය කියන එකම තමයි බුදුහාමුදුරෝ විවිධ පරයය වලින් දේශනා කළේ. චක්කු මනිච්ඡන් කියන්නේත් මේක. චක්කු මනිච්ඡන් කියන්නේ මොකද්ද? ඇස අනිත්‍යය කියන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි කියන්නේ ඇස නිකම් පහළ වෙන්නේ නැහැ. රූපය, චක්කු විඥානය, ආලෝකය, චක්කු සංපස්සය, චක්කු සංපස්සා වේදනා, රූප තණ්හා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාරාදී හේතු ගාන එක තැන තියෙන තැනයි මේක පහළ වෙන්නේ. එතකොට ඇස අනිත්‍යය කියන්නේ කලින් තිබිච්ච ඇසක් නෙවෙයි, මේක මේ මොහොතේ අනිත්‍ය හේතු ඇති විට මේක පහළ වෙනවා, එතනම නිරුද්ධ වෙනවා කියන එක. මේකයි අනිත්‍ය කියලා කියන්නේ. නමුත් අපි බොහෝ විට චක්කුන් අනිත්‍යං කියලා කිව්වහම අපි කියන්නේ මොකද්ද? අනේ මේ අද පේන හැතාව කාලෙකින් නොපෙනි යනවා, මේක ලෙඩ වෙන්න පුළුවන්, මේකට රෝග එනවා. අපි මේ අර්ථකථන තමයි චක්කුන් අනිත්‍යං කියන එකකින් කියන්නේ. නමුත් පේනතුනේ චක්කුන් අනිත්‍යං කියන එකේ පදනම තමයි මේ ඇස මේ මොහොතේ හේතු ඇති කල්හි හටගත්තා කියන එක. ඇස විතරක් නෙවෙයි, රූපයයි චක්කු විඥානයයි. මේ හැම එකකටම කරුණු 10ක් යනවා දිගටම. දැන් ඇහැ ගත්තොත් ඇහැ රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර කියලා මේ හැම එකකටම 10ක් යනවා. ඒ 10 පෙර පසුනොවී හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපි අවිද්‍යාව නිසා මේක නිරුද්ධ වුණාට අපේ මනසින් මේක නිරුද්ධ වෙලා නැහැ. මේ ෆයිල් එක නවල කැප්චරකට කරලා තියෙන ඕන වෙලාවක ෆයිල් එකයි ඕපන් කරන්න පුළුවන් අපිට. ඕපන් කරන්න නිකන් නෙවෙයි, දැන් තියෙන විදිහටම ඕපන් කරන්න. මේක රාත්‍රියේ නිින්දට ගියාම ටිකක් ඕපන් කරලා ගන්නවා. කොහමද ඕපන් වෙන්නේ? හේනේද පේනවන ඔක්කොම ටික. පොඩි කාලේ ආච්චිත් ඉන්නවා, ගෙදරත් පොඩි කාලේ හිටපු ගෙදරත් පේනවා, ගෙදර ඉස්සරහා තිබිච්ච රබුටන් ගහත් පේනවා, පොඩි කාලේ හිටිය ගෙදරට අල්ලපු වත්තේ හිටිය රත්තිත් පේනවා, සීයත් කුඹරට යන විදියත් පේනවා. ඔක්කොම ටික මේ හේනේ දින්නවා. ඒ කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. ඒ පේන හේනේ ඉන්න කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. ඇයි ඒ? ඒ ඔක්කොම ෆයිල් ටික තාම කාලෙක ක්ලෝස් කරලා තියෙන ඕන වෙලාවක ආයෙ නිත්‍ය විදිහට ඕපන් කරලා ගන්න. ඒ කියන්නේ නැවත ඕන වෙලාවක අර ලෝකෙට අපි යන සෝදාන. නින්දෙදී අපට මතක් වෙන්නේ මොකද්ද? අපේ මේ ජීවිතයේ ලක්ෂණය තමයි මේ භෞතික මොළයට සීමා වෙලා තියෙන අපේ මතකේ. නමුත් පිනොතින් මරණාසන්න මොහොතේ අවසාන චිත්තක්ෂණය කියන්නේ කොහොමද? මේ සාමාන්‍ය භෞතික මනසේ ස්වභාවය විතරක් නෙවෙයි, සසර කල්ප ගානක ටික ඔක්කොම එකම ලයින් එකකට එනවා මනෝවිඤ්ඤාණයට. එතෙන්දී ඒකේ චිත්ත නියමයි. ඒකේ සිතේ ස්වභාවය. කම්ම නියමය සම්බන්ධ වෙනවා. එකක් නෙවෙයි ඇත්තෙම. දැන් පංච නියම ධර්ම වලින් නියම ධර්ම කීපයක් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මූලික දේ තමයි චිත්ත නියම කියන එක. සිතේ ලක්ෂණය තමයි ඕනම වෙලාවක මේ අතීත නිරුද්ධ වෙච්ච සිතුවිල්ලක් සිහිපත් කරලා ගන්න පුළුවන්කම. ඒකට තමයි කර්මයන් යම් කිසි විදිහකට සම්බන්ධ වෙන්න පුළුවන්. කර්මයට සම්බන්ධයි චිත්ත කියන එක. හැබැයි එහෙම වෙන්නේ වෙන ප්‍රධාන න්‍යාය තමයි චිත්ත නියමය කියන එක. කිතිය සමහරේ. ඇත්තෙන්ම අපේ අනතුරකදී මිය ගියාම අපි හිතන්නේ ශනිගව මැරෙනවා කියලා. නමුත් පිනතුනේ වෙන්නේ අවසාන වෙලාවේදී මනංච පරිච්ඡ ධම්මේ චුප්පජිති මනෝ විඥාන කියන මට්ටමින් තමයි මේ යන්නේ. ඒක හදිසි අනතුරකින් වෙන්න පුළුවන්. හදිසි අනතුරක් විතරක් නෙවෙයි, කෙනෙකුට කොමා වැනි මානසික තත්ත්වයකින් දීර්ඝ කාලයක් සිහි නැතුව හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් අවසාන මොහොතේ අපි මනෝ විඥානයේ ඉන්නේ. ඒ අවස්ථාවේදී අපි පංච විඥාණයෙන් ගන්න අරමුණු නිරුද්ධ වෙනවා. ඒ වෙලාවේ තනිකර මනෝ විඥානය ක්‍රියාත්මක වන්නේ. ඇත්තටම පේන තුන මරණ සන මොහොතේ තරක් නෙවෙයි. මේ මොහොතෙත් අපි මේ ක්‍රියාත්මක වන්නේ මනෝ විඥානය. අපි ඇසෙන් ගන්න, කනෙන් ගන්න, නාසෙන් ගන්න මේ පංච විඥාණයෙන් අපට ඇත්තටම නියම අවබෝධයක් ලබන්න බෑ. අපි චක්කු විඥාණයෙන් මේක දැක්ක කිව්වට චක්කු විඥාණයෙන් නෙවෙයි අපි දකින්නේ, අපි දකින්නේ මනෝ විඥාණයෙන්. චක්කු විඥාණයෙන් දකිනකොට, මනෝ විඥාණයෙන් දකිනකොට චක්කු විඥාණයක නිරුද්ධ වෙලා අවසන්. අපි මේ හඳුනාගන්නේ මනෝ විඥාණයෙන්. චක්කු විඥාණයෙන් හඳුනාගන්න බෑ ඇත්තටම. එතකොට මරණාසන්න මොහොතේ ලක්ෂණේ තමයි අනතුරකින් මිය ගියත්, කාලයක් එක්තැන් වෙලා මොළයට ලොකු හානියක් වෙල මිය ගියත්, අපි භවංග මට්ටමින් හරි ඉන්නේ මනෝ විඥාන මට්ටමින් ඉන්නේ. ඒ මනෝ විඥානය තමයි ඊළඟ ප්‍රතිසන්දි චිත්තයට බලපෑම් වෙන්නේ. පින්වතුනි, අපි මේ සාකච්ඡා කළේ අනිත්‍යතාවයේ පදනම. එතකොට අනිත්‍යතාවයේ ලක්ෂණය තමයි හේතු ඇතිකල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනා කියන සංකල්පය අනිත්‍යතාවයේ පදනම තමයි පටිසම්පාද න්‍යාය. බුදුදහමේ අනිත්‍යතාවය තේරුම් ගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිසම්පාදය කිසියම් පමණකට තේරුම් ගන්නට ඕන. බුදුදහමේ ප්‍රධාන කරුණ ටික දැන් ඔබ ප්‍රශ්නවලදී මැහුවා. ඇහුවේ මේ වගේ ප්‍රශ්නම තමයි පටිසම්පාදය ගැන, අනිත්‍යතාවය ගැන, නැත්තම් ස්කන්ධ ගැන ඇහුවත්, ධාතු, ආයතන, නාම රූප පරිසම්පාද, ওই පරමාර්ථ ධර්ම හැම දෙයකම ලක්ෂණය තමයි පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා කියන කතාව. නමුත් යථාර්ථයේ මේ මොනාට අපේ මනසෙ මේක පිළිගන්න සූදානම් නැහැ. නැවත අපි අවිද්‍යාවට යනවා. නිරුද්ධ වෙච්ච දේ නැවත තිය කියලා අපි මෙනෙහි කරනවා. කවුරු හරි කෙනෙක් කතා කරනකොටම දැන් ගෙදරින්නම් කවුරු හරි කතා කරුවොත් කතා කරනකොටම අපිට මතක් වෙන්නේ එයා අවසාන වතාවට දැකපු ඇඳුමත් එක තමයි මතක් වෙන්නේ. එතකොට ඔබ කතා කරනකොට ඇත්තෙම එයා වෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ ඇතමිට. ඔබ ඇතමිට හම්බේ මොන ගෙහිච්ච කෙනෙක් ඔබට දුරකථන අංකයක් දීලා ඔබත් එක්ක කතා කරනවා නම් ඔබට හිතන්නේ ඔබ අන්තිම අවස්ථාවට දැකපු විදිහ ලස්සනට ඇඳුමක් ඇඳගෙන ඉන්නේ කියලා නේ කතා කරන වෙලාවේ. ඇතැමිට මේ මොහොතේ යා බාත්රූම් එකේ වෙන්නත් පුළුවන්. නමුත් අපේ මනසෙන් අපි කියන්නේ අවසාන වතාවක තමයි බොහෝ විට අපේ මනසට එන්නේ, ඒත් එක්ක තමයි අපි ක්‍රියාත්මක වන්නේ. හැබැයි ඒකත් ඒ මොහොතේ මොහොත වෙනස් වෙනවා. අවසාන වතාව නොවෙන්නටත් වෙන්න පුළුවන්. ඇතැමිට අපට ඔහුගේ එක්තරා ජීවිත අවස්ථාවක් තමයි මතක් වෙන්නේ. ඒ මොහොතට අනුව තමයි මේ මොහොතේ අපේ චිත්ත චෛතසික නිර්මාණය වෙන්නේ. තන මේක හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්න තැනත්තාගේ හිත බාහිර අරමුණක, බාහිර දෙයක, බාහිර පුද්ගලයෙ තුළ හිත බැස ගන්නෑ. එන්න එන්නම අභ්‍යන්තරයම දකින මට්ටමට පත් වෙනවා. මේක තමයි බුදුදහමෙන් ප්‍රධාන වශයෙන් අපට උගන්වන්නේ. පින්වතුනි, අපි සාකච්ඡා කළේ බුදුදහමෙන් දේශනා කරපු කරුණු. එක පැත්තකින් කර්මය ගැන දේශනා කළා, අනිත් පැත්තෙන් පටිසම්පාදය ගැන දේශනා කළා. කර්මය ගැන දේශනා කළේ පින්වතුනි, කර්මය පරමාර්ථ වශයෙන් තියෙන දෙයක් හින්ද නෙවෙයි. සම්මුති ලෝකයේ තුල සත්‍යය යන්නේ මේ කර්ම පදන මේ මත. සම්මුති සත්‍යයේ සම්මුති ලෝකයේ අවිද්‍යාසාරගත ලෝකයට මේක දේශනා කරන්න වෙනකොට බුදුහාඳුරන්ට සම්මුති සත්‍ය මත ඉඳගෙන මේක දේශනා කරන්න වුණා. එහෙම වුණයි කියලා ස්ථිර වශයෙන් යන සත්‍යයක් නැහැ. කම්මසකත සම්මාදිට්ඨිය තුල යන මේ සත්‍යය පුඤ්ඤාභි සංඛාර කරනවා, අපුඤ්ඤාභි සංඛාර කරනවා, ආනෙන්ජාභි සංඛාර කරනවා. මේ තුනම කරන්නේ කුමක් පදනමින්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදනමින්. ඒතර අවිද්‍යා සාගත පදනමින් ඉන සත්‍යයටයි මේක දේශනා කරන්නේ. මෙහෙම සත්‍යාභාවයෙන් යනවා කියන කතාව. හැබැයි පරමාර්ථ සත්‍යය ඉඳගෙන දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ නැවත සත්‍යයක් ඉන්නවාද නැද්ද කියලා හොතින් බුදුහාමුදුරුවෝ මොකක්ද දීපු උත්තරේ? බුදුහාමුදුරුවෝ නිහඬ වෙන්න. සම්මුති සත්‍යයේ පිළිලා කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ගබ්බ මේකේ උප්පජ්ජන්ති, නිර්යන් පාප කම්මිනෝ, සග්ගාන් සුගතිනෝ යන්ති, පරිනිබ්බන්ති අනාසවා කියලා. එක්කෙනෙක් ගබ ඇතුළ උපදිනවා, තව කෙනෙක් නිරයට යනවා, තව කෙනෙක් ස්වර්ගයට යනවා, තව කෙනෙක් නිවනට යනවා කියලා දේශනා කරනවා. සාමාන්‍ය සම්මුති සත්‍ය තුළ එහෙම දේශනා කරන බුදුහාමුදුරුවෝම කෙනෙක් ඇවිල්ලා අහන සත්‍යාමරණය පස්සේ ඉන්නවද කියලා. බුදුහාඳුර නිහඬ වෙන්නවා. එහෙනම් නැද්ද කියලා අහනවා. බුදුහාඳුරේ නිශ්ශබ්ද වෙනවා. එතෙන්දි බුදුහාඳුර පරමාර්ථ සත්‍ය තුල ඉඳගෙන ඉන්නේ. ඇයි එහෙම ඉඳගෙන නිහඬ වෙන්නේ? ඒ ඉන්නේ ඒ අහන කෙනා දෘෂ්ටියකට වැටෙන කෙනෙක් නම් ඒ දෙන පිළිතුරෙන් බුදුහාඳුරේ වෙන අවස්ථාවේදී නිහඬ වෙන්නේ. එතෙන්දී නිහඬ වෙヒටේ නැත්නම් වෙනත් තැනකදී දෘෂ්ටියට නැවැටෙනවා කියලා තේරුනොතින් එතෙන්දී කියනවා පුනක් පුනං සග්ගමු වේදිත ආනන් කියලා නැවත නැවතත් පින්දහම් කරන්න සුගතියට යන්න ස්වර්ගයට යන්න කියලා උනන්දු කරනවා අනිත් පැත්තෙන්. මෙන්න මේ දෙක අපි පටලවා ගන්න හොඳ නෑ. බුදුරජාණන් වහන්සේගේ පැත්තකින් කම්මසකත සම්මාදිට්ඨිය ඉඳගෙන තමයි උන්වහන්සේගේ අතීත භවයන් ජාතක කතා පිළිබඳව දේශනා කළේ. හැබැයි තමත් තැනකදී උන්වහන්සේ ඒ ප්‍රශ්නෙටම උත්තර නොහි නිහඬ විඳලා තියෙනවා පරමාර්ථ සත්‍ය තුල පිහිටලා. ඒක ඇතුළම සඳහන් කරන එක තමයි අපේ මාතෘකාවද. අපි ඒක පැහැදිලිවම අනුපිළිවෙලින්ම සඳහන් කරනවා. එතකොට වැඩගත් ප්‍රශ්නයක් ගැත්තේ මේක. අපි මේ අවබෝධය තුල ඉනව නම් අපි කොහොමද දෙදෙනා කටයුතු කරන්න ඕනේ කියලා මේ දෙකම බේරගෙන ඇත්තනවල සසරේ නිදහස් වෙන විදියට බුදුහාම දේශනා කරනවා. ඒක තමයි ඇත්තම අපේ අද මාතෘකාව මෛත්‍රී භාවනා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපි කිව්වා ස්වර්ග මාර්ගය මොක්ෂ මාර්ගය කියලා දෙකක්. ස්වර්ග මාර්ගයේදී දේශනා කළේ කම්මසකත සම්මාදිට තුලින්දගෙන පුද්ගලයාට සුගතියක් ලබා දෙන පුළුවන් වාතාවරණයක් සකස් කළා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් දේශනා කළා. ටිකෙන් ටික අපි කුසලයේ කොහොමද දිනු කරගන්නේ කියලා දේශනා කළා. දේශනා කරනවා කොහොමද? යම් කෙනෙක් තිරසංගත සත්‍යකට යමක් දුන්නොත් ඒක 100ක් ආනිසංස තියේ කියලා. සියයක් ආනිසංස තියෙ කියලා කියන්නේ ආත්ම භවය දෙන්නේ 100කට වෙනත් පුළුවන්. ඊට පස්සේ කියනවා තිරසංගත සත්‍යකට වඩා දුස්සීල මිනිස්සුෙකුට යමක් දෙනවා නම් ඒක දහසක් ආනිසංස තියෙ කියලා. ආත්මව දහසක ආනිසංස තියෙ කියලා. ඊට පස්සේ දේශනා කරනවා යම් කෙනෙක් සිල්වන්ත කෙනෙකුට යමක් දෙනව නම් පූජා කරනවා නම් අන්‍ය ශාසනික කෙනෙකුට හරි අන්‍ය ශාසනික හෝ සිල්වන්ත වීතරාදී කෙනෙකුට යමක් දේශනා කරනවා නම් ඒක ඊටත් වඩා මහත් ආනිසංසදායි කියලා. ඊළඟට දේශනා කරන යම් කෙනෙක් මේ සම්බුදු සසුනේහි දිට්ඨි සම්පන්න බවට පිළිපන්න සෝවන් මගට පිළිපන්න කෙනෙකුට යමක් දෙනවා නම් ඒක අසංකේයෝ අප්පමේයෝ මහා පුණ්‍යකන්දෝ කියලා දේශනා කළා. ඒක අසංකේය අප්‍රමාණ කුසලයක් කියලා පිනක් කියලා. සෝවන් මාර්ගස්සයට වඩා ඊට පස්සේ කියනවා පලස් තියාගෙන ඉන්න කියනොම කවර කියලා. කියන දෙයක් නැහැ එහෙනම්. ඊට පස්සේ ටිකෙන් ටික කොහොම වැඩි වෙනවා? සකදාගාමි මාර්ගස්තය, සකදාගාමි පලස්තය, අනාගාමි මාර්ගස්තය, අනාගාමි පලස්තකේනා, අරහන්ත මාර්ගස්තකේනා, අරහන්ත පලස්තකේනා. පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලොහම පුද්ගලික දාන 14ක් ගැන ක්‍රමානුකූලව දේශනා කළා. එතකොට තිරිසංගත සත්‍යයේ දුස්සීල මිනිස්සේ සිල්වන්ත මිනිස්සේ වේතරාගී පුද්ගලෙක් අනිසාසනෙක හෝ ඊට පස්සේ සෝවාන් ආදී මාර්ගවලට පිළිපන්න පුද්ගලයන් 8 දෙනා 12යි එතකොට 8 4 12යි ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුද්ගල කීයද 14යි පෞද්ගලික දාන 14ක් ගැන දේශනා කළා. ඊළඟට බුදුහාම දේශනා කරා මේ පෞද්ගලික දාන සියල්ලටම වඩා ආනිසංස දායි සංඝයා උදෙසා යමක් දෙනවනම්. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා ප්‍රජාපති ගෝතමිට දේශනා කළා දක්ෂිණිගු මඟ සූත්‍රවලදී. මහා ප්‍රජාපති ගෝතමිය එතුමියගේම දෑතින් කපුව කොටලා නෙලලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිවුරු දෙකක් සෝදානම් කළා. ආපු වෙලාවේ තුන් වතාවක් ඉල්ලීම් කරා බුදුරජාණන් වහන්සේ මේක බාර ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝේ ගෝතමී දේහි සංඝේ දින්නේ මමංච දින්නම් හෝචි සංඝංච කියලා. ගෝතමී මේක සංඝයාට දෙන සංඝයාට දුන්නොත් ඒක මට දීපු දෙයක් වෙනවා. ඇයි මම සංඝයාගෙන් කෙනෙක් කියලා. එතකොට අර පෞද්ගලික දානසියාටම වඩා බුදුහාමුදුරුවෝ අගය කළා සාංගික දානේ. ඇයි සාංගික දානයක් පූජා කරනකොට අපි බුද්ධ පූජා පවත්වනවා තමයි. ඒ බුද්ධ පූජාව තියන්නේ පෞද්ගලික දානවලින් ඉහළ මානසංශය ලබා ගන්නයි තියන්නේ අපි. ඒ සම්බුද්ධ පූජාවක් පවත්වලා අපි අග්‍ර දානෙ වෙච්ච මෙන්න මේ ස්වාමීන් වහන්සේලා උදෙසා දානේ ඉමන් බෙක්ඛම් බෙකු සංඝස්ස දේම කියලා තමන් හරියට සිත පිහිටවාගෙන දුන්නොතින් ඒක බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට දීපු දානය බවට පත් වෙනවා. මෙහෙම දේශනා කළ බුදුහණෝ සඳහන් කරනවා ඒ සාංගික දානයටත් වඩා අනිසංස දායි යම් කිසි කෙනෙක් මොකන්ද සිව් දෙසින් වඳින මහා සංඝයා වෙනුවෙන් ආරාමයක් පූජා කිරීම. ඊට පස්සේ සඳහන් කරනවා ඒ ආරාමය පූජා කිරීමටත් වඩා අනිසංස දායි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් කෙනෙක්. ඉන්පසුව සඳහන් කරනවා මේ තෙරුවන් සරණ යාමටත් වඩා නිසංස දායි ප්‍රාණඝාත ආදී අකුසලෙන් වැළකීලා පංචශීලය රකින්නවා නම් කියන. පංචශීලය රැකීමටත් වඩා නිසංස දායි යම් කිසි කෙනෙක් ඉතාම ස්වල්ප මොහොතක් සම්බේ සත්තා භවන්තු සුගිතත්තා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෙත් සිත වඩනවා නම් මෙන්න මේක තමයි ලෞකික කුසලයන්ගෙන් ඉහළම කුසලය. මෙතෙන්ට එනකම් මැදදී අපට ආමිස දාන කරන්න පුළුවන්, ඊළඟට අබේ දාන දෙන්න පුළුවන්, ධර්ම දාන දෙන්නත් පුළුවන්, සම්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදිහට සියලු දානයන් අතරින් අග්‍ර දානෙ වෙච්ච ධර්ම දානෙ දෙන්නත් පුළුවන් අපට. ඊළඟට සඳහන් කළේ ලෞකික කුසලිය අතර ඉහළම කුසලයක් විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනා වැඩීම. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දේශනා කරද්දී භාවනාව හැටියට බුදුහාමර දේශනා කරන්නේ මොකද්ද? මෛත්‍රී වඩන කියලා. අන්නේ මෛත්‍රී වඩන දේශනා කළ එක පැත්තකින් ලෞකික වශයෙන් අපට ඉහළ මානසංශ ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා කරුණාවන්ත උත්තමයේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම එකවර නිවන් දකින්න පුළුවන් හැකියාවක් නැහැ. හැම දිනාටම හැකියාවක් තිබ්බනම් බුදුහාඳුරන්ට සර්ග මාර්ගයක දේශනා කරන්න ඕන වෙන්නේ නැහැ. බුදුහාඳුරේ නම් කෙලින්ම අර බාහ්‍ය දාරු කීරට දේශනා කළා වගේ ඒවන් හිතේ බාහ්‍ය සික්කිතබ්බන් දිත්තේ දිට්ඨමත්නම් සුතේ සුතමත්නම් කියලා දේශනා කළේ. නැත්තම් පස්වග මහණුට දේශනා කළා වගේ යංගිකි සමුදය ධම්මං සම්බන්ධන් නිරෝධ ධම්මං කියලා දේශනා කළේ. නැත්තං චක්කුං අනත්තා කියලා අනාත්මතාවයෙන් ධර්ම දේශනා කරන්න තියමුණා. නමුත් එහෙම කියාවක් හැම දිනාටම නැහැ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ත්‍රිසංගත සතිකුට දන් දීමේ පටන් බුදුරජාණන් වහන්සේ දක්වා පෞද්ගලික දාන 14. ඊළඟ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ඇතුළු සාංගික දාන 7කුත් ගැන විස්තර කළා තියෙනවා. ඊළඟ පංචශීලය රකින්න, ත්‍රිවිධ රත්නේ සරණ යන්න, විහාරස්ථාන කරණියට උදව් කරන්න, මේ හැම දෙයකින්ම උත්සාහ කළේ සංසාරගත සත්‍යයන්ට සුගතිගාමී මාර්ගයට උපකාර කරන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි උත්තමයන් උදෑසන අවදි වෙලා ඉතාම දිළිඳු මිනිසුන් ඉන්න වේති දිගේ පිණ්ඩපාති ගියේ ඇයි? ගැඹුරු ධර්මයක් අවබෝධ කරන්න බැරි අසරණ මිනිසුන්ට මේ සුගතිය ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ චත්ත මානවකට යෝවද කම්පවරෝ මනුජේසෝ සක්‍ය මුනි භගවා කත කිච්චෝ කියලා දේශනා කළේ. ගැඹුරු ධර්මයකින් මඟඵල ලබන්න සුදුසු කාලයක් වාතාවරණයක් නොතිබෙච්ච කෙනෙකුට සුගතිගාමි මාර්ගයේ පෙන්වලා දෙන්නට මට කුණ්ඩලි වෙනුවෙන් ඔහු ගිනිවසට වැඩම කරලා බුදුහාඳුරගේ පැත්තට හර හැරෙන්නවත් බැරිය හිටිය මට කුණ්ඩලි වෙනුවෙන් අර බිත්තියේ පැත්තට ඡායාව විහිදවලා උන්වහන්සේයි මේ උපකාර කළේ. ඔවුන්ට ගැඹුරු ධර්මයකට යන්න පුළුවන් වාතාවරණ නැතිබෙන්නේ නැහැ. කොසොන් රහිතමාට දේශනා කරපු සූත්‍ර රාශියක් තියෙනවා සංවිතනිකය කොසල සංවිතය කියලා. කොසොන් රහිතමා සෝවාන් අතුනේ නැහැ. කොසොන් මාලිකාව සෝවාන් වුණේ නැහැ. නමුත් එයාට සසර ජීවිතයේ සූපත් භාවය සඳහා සුගතිගාමී වීම සඳහා උන්වහන්සේ මේ ස්වර්ග මාර්ගය දේශනා කළා. අන්නේ ස්වර්ග මාර්ගයේ නුවණැති කෙනාට ඉහළම කුසලයක් කරා යන්න පුළුවන් විදියට උන්වහන්සේ මාර්ගය දේශනා කළා. දානයට වඩා සරණාගමනේ ත්‍රිවිධ රත්නයේ සරණ යාම උතුම්. ඊට වඩා සීලය අනිසංසදායි. ඊට වඩා භාවනාව අනිසංසදායි. එක සුළු මොහොතක් හරි මෙත් වඩනවා නම් ඒකේ අනිසංසය වැඩි කියලා දේශනා කළා. පින්වත්නි, අද අපි විශේෂයෙන් මේකෙදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව ගැන. ඒක කියලා ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නෙට ඊට උටේ උත්තර දෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව දේශනා කළේ? මෛත්‍රී භාවනාව දේශනා කරන්න හේතු වෙච්ච කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපට එදිනෙදා ජීවිතය අපේ සුවදායක මේ කටයුතු ටික සාර්ථකව කරගන්න ඉහළම කුසලයක් ලබා දෙන්නට. එදිනෙදා කටයුතු නිරුපද්‍රිතව කරගන්න මානසික සුවතාවයෙන්, මානසික නිරෝගී භාවයෙන්. ඇයි ඒකට හේතුව? අපි බොහෝ විට මානසික පීඩාවට පත් වෙන්නේ හිතේ අසතුටෙන් ඉන්නේ ඇයි? ඔව්, මේ අනිත්‍යය ගැන තියෙන අමනාපයෙන් එක්ක. බොහෝ විට අපි පිරිසක් එක්ක ඉන්නකොට මොකක් හරි දෙයකින් අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක් හිතේද තමයි ඉන්නේ. සමහර අය මේ ගතිය වැඩි. නිතරම බලන්නේ අනිත් කෙනාගේ අඩුවක් බලන අදහසින් ඉන්නේ. කෙනෙක් නිතර මෛත්‍රී වඩනවා නම් පිනුත් නිහම බලන්නේ හිතෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? හරියට අම්මා කෙනෙක් දරුවෙක් දෙස බලනා වගේ හැම කෙනෙක් කෙරෙහිම ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් බලනවා. පින්වත්නි, අපේ මේ මානසික සුවතාවයට මේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වසර 2500 කලින් දේශනා කරපු මේ දහම තමයි. පින්වත්නි, අද බටහිර මනෝවෛද්‍යවරුන් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට සඳහන් කරන ප්‍රධානම කාරණය තමයි ලෙවින් කයිනස් කියන එක, මෛත්‍රී භාවනා වඩන කියන එක. ඒ නිසා මානසික ආතතිය දුරු කරන්න තියෙන ප්‍රධානතම ක්‍රමයක් තමයි පින්වත්නි නිතර මෙත් වඩන්න. ලොකු වෙනසක් තමයි ජීවිතේ ලැබෙනවා. අපි මේ ගැන බොහෝ අවස්ථාවලදී දේශනාවල අහලා තියෙනවා. නමුත් අපි මේක ප්‍රායෝගිකව පාවිච්චි කළා, අපි මේක ප්‍රයෝජන ගන්න බැහැ නම් බොහෝ අඩුයි පින්වත්නි. අපේ ආගමික ජීවිතයේ වැඩිපුරම අපි සංජානනය කරන සූත්‍රය මොකද්ද? කාරණිමෙත් සූත්‍රයනේ. හැබැයි අපි අඩුවෙම ප්‍රැක්ටිස් කරන එකත් මේක. මේක තමයි පිනොස්සුනේ බුද්ධ සෑන්තම් එක. බෞද්ධ තේමා ගීතේ මේක. මේක ලෞකික කුසලයේ ලෝකෝත්තර කුසලයේ දෙකම එකම සූත්‍රෙන් දැක්වෙන මාවත. සාමාන්‍ය අමනුෂ්‍යයන්ගේ දෝෂේ ඉඳන් බාහිර දෝෂ පුද්ගලයන්ගේ එන බාධක දුරු කිරීමට, මානසික සුවේතාවය දිනු කිරීමටත් විතරක් නෙවෙයි විදර්ශනාවට පදනම වෙන්නේ මේ මෛත්‍රියමයි. සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියන කාරණේ. පින්නතුනි, වැඩිපුර ප්‍රමාණයක් ජීවිතයේ මෛත්‍රිය වඩපු කෙනෙක් බලන්න හරිම ලේසි. ඔහුගේ ජීවිතයේ බොහෝ තැන්වලට මේක පැතිරිලා යනවා. හරියට ශරීරයේ තියෙන රුධිර සංසරණ පද්ධතිය වගේ, හරියට අපේ ශරීරයේ තියෙන ලේ ටික වගේ හැම තැනම පැතිරිලා තියෙනවා. අපි කුමක් කළත් S2 පිය ගැහුවත්, වචනයක් කතා කළත්, කෙනෙක් දිහා බැලුවත් පිනතුනි හැම තැනදීම මේ මෛත්‍රිය ගලා යන කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් ගැන කතා කළත්, කෙනෙක්ගේ අඩුපාඩුවක් කතා කළත්, කෙනෙක් ගැන වරණාවක් කළත් මේ හැම තැනදීම මෛත්‍රිය හොගේ තියෙනවා. අද වර්තමානයේ පින්නතුනි බොහෝ විට මේ මෛත්‍රිය අඩුයි. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් දකිනකොට සමහර අය නිශ්ශබ්දව ඉන්නවා. අපි කියන්නේ යානම් අනිත් කෙනෙක්ගේ කිසිම දෙයක් හොයන්නේ නැහැ කියලානේ. හරි හොඳ කෙනෙක් කියලා කියන්නේ. හොඳයි දෙයක්. පින්නතුනි මෛත්‍රිය තියෙන කෙනෙක් එහෙම ඉන්නේ නැහැ. මෛත්‍රිය තියෙන කෙනා අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙද්දි කොහොම හරියා වළක්ව ගන්න බලන එක. නිහඬ වෙන්න කෙනා ඇත්තටම මෛත්‍රිය කෙනෙක් නෙවෙයි පින්නතුනි. ඒ නිහඬ වෙන්නේ බොහෝ විට තමන්ගේ වාසියට බොහෝ දෙනේ. තමන්ට කරදරේ බැනුම් අහන්නේ, ඕවට ඇඟිලි ගහලා අපි මොකද අමාරු වැටෙන්නේ, එහෙම කියලා තමයි නිසව දිනේ බොහෝ දෙනෙක්. ඇත්තටම මෛත්‍රිය නෙවෙයි. මෛත්‍රිය තියනවා නම් පින්නතුනි කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙනකොටම කොහොම හරියා වළක්වන්න බලනවා. අපි කිමු ළමයි ටිකක් එළිය සෙල්ලම් කරගෙන ඉන්නවා. එතනම ගහක් තියෙනවා. පොල් ගහක් හරි මොකක් හරි ගහක අත්තක් වැටෙන හරි තියෙනවා. අපි නිහඬව ඉන්නවද? අපි කෑ ගහලා හරි කෝට්ටකින් ගහලා හරි ළමයි ටික එතනින් ඈත් කරන කොහොම හරිනේ. අන්න ඒකයි මෛත්‍රිය කියන්නේ. හිනාවල හිටියයි කියලා හෝ නිස්සබ්දව හිටියයි කියලා මෛත්‍රිය සාගත උනා වෙන්නේ නැහැ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන්නේ ඊටත් වඩා ගැඹුරින් පුද්ගලයන් දැස බලනවා. දැන් ස්වාමීන් වහන්සේලා හැටියට අපි ඔබ දෙස බලන්නේ කොහමද? අනේ මේ දායක මාත්‍ය අපට කොයි තරම් ලොකු පිළිකරක් පූජා කරාවි කියලාද? පින්නදී අපි එහෙම නෙවෙයි බලන්නේ. අපි ඔබ අපට දානි හැන්ද බෙදුවත් අපි බලන්නේ අනේ මේ මිනිස්සු කොහොම හරි සුගතිගාමී වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒකට අනතුරක් වෙනවා නම් අපි කොහොම හරි ක්‍රමයකින් කියලා දෙන උත්සාහ කරනවා. හැබැයි මෙතන බැනුම් අහගෙන හරි කියනවා. ඇයි අපි කැමති ඔබ අපට උපස්ථාන කරන ඔබ කොහොම හරි මේ ලැබපු තැනට වඩා හොඳ සුගතිගාමී තැනකට මේ කුසලයේ වැඩි කරන අපි කොහොම හරි උනන්දු කරවනවා අපි. මේක තමයි ඇත්තටම අපේ වගකීම වෙන්නට ඕනේ. අපි ඇත්තටම මෛත්‍රිය සාගත නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හරියට එක්තරා මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ කෙළවරෙන් මහලොකු ප්‍රපාතකින් මහලොකු ගිනිගොඩකින් මේ පාර දිගේ යන අන්ධ පුද්ගලෙක්. අන්ධ පුද්ගලෙක් යනකොට අනිත් අය හිනා වෙවෙ ඉන්නවා. ආ හොඳ කෙනෙක් ඔයා ওই පාර දිගේම යන්න කියලා. හැබැයි මෙතනම මේ මාර්ගයට ඉහෙලින් කෙනෙක් කන්දක් මුදින් ඉන්නවා, නුවණ ඇති කරුණාවන්ත කෙනෙක්. ඒකෙනා හිනා වෙයිද? ඒකෙනා හිනා වෙන්නේ නැහැ පිනතුනි. කොහොම හරි කෑ ගහලා හරි බැනලා හරි එහෙමත් බැරි නම් ගලකින් ගහලා හරි අර තැනැත්තා අර යන පාර්ගයෙන් මාර්ගයෙන් වළක්වන්නට උත්සාහ කරනවා. මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ නිසා ධර්මයේ දන්න කෙනෙක් පින්නතුනි කෙනෙකුට ආහාර පානයක් දීමට වඩා කෙනෙකුට රැකී රක්ෂාවක් ඇඳුමක් පැනඳුමක් නිවසක් හදලා දීමටත් වඩා ඒවටත් උදව් කරනව නැත්තේ නේ. නමුත් වැඩිපුරම උනන්දු වෙන්නේ කෙනෙක් දුගතිගාමී වෙන්න තියෙනවා නම් අන්න ඒ මාවතින් වළක්වන්නයි නිතරම උත්සාහ කරන්නේ. මේක තමයි ඉහෙළම මෛත්‍රිය බවට පත් වෙන්නට ඕනේ. ඉතින් අපි මේ සඳහන් කළේ පින්වතුනි මෛත්‍රී භාවනා කිරීමේ මූලික පදනම තමයි අනිත් කෙනෙක් කෙරෙහි තියෙන මෙත්සිත. ඒක හරියට අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි දක්වන මෛත්‍රිය වගේ මෛත්‍රියක් ඒක. මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ තැනැත්තාගේ ළඟ කරුණාවක් තියෙනවා. වෙනත් කෙනෙක් දුකටපත් වෙන යනකොට ඒ දුකෙන් වළක්ව ගන්න උත්සාහයක් තියෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. කෙනෙක් දින වෙනකොට හරිය සන්තෝෂය. තමන්ගේම දරුවෙක් විභාගයක් පාස් වෙනවා, තමන්ගේම දරුවෙක් ගියක් ඉඩමක් ගන්නවා වගේ කියලා හිතන සතුට වෙනවා. සමහර අපේ සමාජයේ තියෙනවා නේනේ. ඇතැම් විට යාර ධර්මයේ හුඟක් දන්නේ නැහැ. නමුත් ඊර්ෂ්‍යාව කියන එක හඳුනන්නේවත් නැහැ කට්ටිය. මේ නැතැම් විට සතර බ්‍රහ්ම විහරණ කියලා දැනගත්තොත් ඒ අය හතරම ප්‍රැක්ටිස් කරයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂාව ඇතුළු මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ හතර දේශනා කරේ මොනවා කියලාද? බ්‍රහ්ම විහාර කියලා. බ්‍රහ්ම ලෝකයේ වාසය කරන බ්‍රහ්මයන් වාසය කරන්නේ මෙන්න මේ මානසිකත්වයෙන්. බොහෝ විට අපි බ්‍රහ්ම ලෝක දිවි ලෝක ප්‍රාර්ථනා කරන්නේ මරණයෙන් පස්සේ. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටිකත්වය තමයි පින්නතුනි. බුදුදහමෙන් ස්වර්ගය බ්‍රහ්ම ලෝකය මෙලවදීම ලබන පුළුවන් ඉදීම ආවත දේශනා කළා. මිනිස් සිරුරක් දරාගෙන කායිකව මනසින් බ්‍රහ්මයක් වගේ ජීවත් වෙන ක්‍රමය මේක. යම් කිසි විදියකින් පින්නතුනි මෛත්‍රිය සාගතව ඉන්නව නම් ඒ තැනැත්තා කරන කියන හිතන දේවල් සම්පූර්ණව වෙනස් වෙනවා. ඔහු වාඩි වෙලා දෙක පියාගෙන සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා කියන විතරක් නෙවෙයි. මෙත්තාසාගත මනෝ කර්මයෙන් විතරක් ඔහු නවතින්නේ නැහැ. ඊළඟ මෙත්තාසාගත වචී කර්මය තියෙනවා. වචන කතා කරනකොට මෛත්‍රිය මෛත්‍රියෙන් තෙත් වෙච්ච වචන ඔහුගෙන් පිටත් වෙනවා. ඔහු ඊළඟ මෙත්තාසාගත කාය කර්ම තියෙනවා. කයින් ක්‍රියාවක් කරද්දිත් ඔහුගේ මෛත්‍රිය තියෙනවා. මෙත්තාසාගත වචී කර්ම, මෙත්තාසාගත කාය කර්ම, මෙත්තාසාගත මනෝ කර්ම කියලා මේ තුනින්ම අපි සම්පූර්ණ වෙන්නට ඕන පින්නතනි. එහෙමුණොත් තමයි නියම විදිහට මෛත්‍රිය සම්පූර්ණ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අච්චරා සංඝාත මත්තම්පිචේ භික්ඛවේ මෙත්තං චිත්තං භාවති. යම්කිසි කෙනෙක් අසුරු සැනක් ගන්න මොහොතක් වැනි ඊටාම ස්වල්ප මොහොතක් හරි මෛත්‍රී විහරණයෙන් ඉන්නව නම් ඒ තැනැත්තා දායකයන් දෙන සිව්පසය ණය නොවි පරිහරණය කරන කෙනෙක් කියලා. එනිසා තමයි ස්වාමීන් වහන්සේලා බොහෝ විට දානයේ අවසානයේදී කරණිමෙති සූත්‍රයෙන් සජ්ජහනා කරන්නේ. එනිසාම තමයි ස්වාමීන් වහන්සේලාට ඔබ වඳිනකොට සුවපත් වේවා කියලා කියන්නේ ඒ මොහොතේ හරි සුළු මොහොතකින් හරි මෛත්‍රිය පතුරවන්නයි. ලෞකික කුසලයන් අතර ඉහෙළම කුසලයක් විදිහට දේශනා කළේ මෙන්න මේ මෛත්‍රිය. එකාතකින් අපේ කුසලයේ දිනු වෙලා සාංශාරික ජීවිතයට වාසියක් ලැබෙන විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් අකුසල් වල ශක්තිය, අකුසල් විපාක වල ශක්තිය අඩු වෙන්නත් මේක හේතුවක් වෙනවා. තවත් පැත්තකින් මේ මොහොතෙන් වර්තමාන මොහොත තුළම මානසික පීඩනය අවම කරගෙන ජීවත් වෙන උපක්‍රමයක් මේක. එනිසා කරණිමෙති සූත්‍රය දේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් නිවේ සැනසෙන මාවතකට පිවිසෙන කැමති නම් එතනත්තාගේ මේ ආධ්‍යාත්මික ගමන් මඟ ආරම්භ වෙන කොතනින්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කාරණේ. සියලු සත්ත්වෝ සුවපත් උසිතත්ත්වෝ වෙත්වා කියන ප්‍රාර්ථනාව. ඔහු සාමාන්‍ය අර මිත්තානි සංස කියන වගේ තැනකට සීමා වෙන්නේ නැහැ. බුදුදහමේ කරුණු දෙකක් වෙනවා පිනතුනි. මෙත්තානි සංස, මිත්තානි සංස කියලා දෙකක්. සමහර අය හිතන්නේ මේ දෙකම සමානයි කියලා. මේ දෙක වෙනසක් තියෙනවා. මිත්තානි සංස වෙනම දේශනා කරලා තියෙනවා. මූගපක ජාතක වැනි තැන්වල කොහොමද මිත්‍රත්වයේ දිනු කරාමන වාසි යන් යන් ජනපදම් හෝති නිගමී රාජධානියෝ ඔහොම කියලා යම් යම් ජනපද වලට යනවා නම් ඔහුට මිතුරන් ඉන්නවා. අනිත්‍යසලකනවා ඒ මිත්තානිසංස. මිතුරන් සිටීමානිසංස. මෙත්තානිසංස වෙනම දේශනා කළා. මෛත්‍රී වැඩීම. සුඛං සුපති සුඛං පරිභෝජ්‍යති නපාපකං සුපිනම් පස්සති ආදී වශයෙන්. මිත්ත කියන්නේ තමන් හඳුනාගත්තු සීමිත පිරිසකට කරන එක. නමුත් මෛත්‍රිය කියන්නේ ඒක අපමඤ්ඤා ගණයටයි. ඒක සීමාවක් නැහැ. සීමා සම්බේද රහිතව මුළු ලෝකයාම එකම ගම එකම නිවසක් සේසිතලා සියලු සත වෙත මෙත් සිතින් සෙත් පතන ක්‍රමය. ඒ තැනැත්තා පින්වතුනි මුළු ලෝකයම දකින්නේ තමන්ගේම දරු පෙළක් වගේ. අම්ම කෙනෙක් තමන්ගේ දරුවන්ගෙන් වැඩිපුරම සලකන්නේ දුරුවලම කෙනාට. නමුත් ලෝකයේ මිනිස්සු සලකන්නේ කොහොමද? දක්ෂම ලස්සනම කෙනාට තමයි වැඩිපුරම සලකන්නේ නේ. පොඩි ළමයෙක් වඩා ගත්තත් වඩා ගන්න හොඳ ලස්සනට ඇඳලා ඉන්න හොඳ ලස්සන මලක් වගේ ඉන්න ළමයෙක් තමයි වඩා ගන්නෙ. අපිරිසිදුවට ඉන්න එහෙම ළමයෙක් දැක්කහම එච්චර කැමති නෑ නේ. නමුත් වෙනතුනේ අම්ම කෙනෙකුට බලන දරුවෝ කිහිප දිනක් ඉඳලා එක දරුවෙක් මන්දබුද්ධික නම් ආබාධිත නම් ඇතැම් විට අම්මා අර දරුවට තමයි වැඩිපුරම ආදරේ. මුළු ජීවිත කාලෙම අර දරුවා වෙනුවෙන් අම්ම කැප කරනවා. මේක තමයි මෛත්‍රී ලක්ෂණය. අන්නේ වගේ පින්නතුනි සමාජයේ ඇතැම් විට හොඳ දේවල් කරනකොට බොහෝ දෙනෙක් ඒ හොඳ කෙනා වර්ණනා කරනවා. ඒක ලෝකේ සාමාන්‍ය දෙයක්. නමුත් බෝධිසත්ව චින්තාව කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මෛත්‍රී කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අඩුපාඩු තියෙන කෙනා කෙරෙහි තමයි වැඩිපුර සාමීප වෙලා ਉਹ කොහොම හරි අඩුපාඩුවේ මුදව ගන්න බලන්නේ. අඟුලිමාල වෙත මුළු ලෝකෙම ද්වේෂ කරද්දී අඟුලිමාලගේ අම්මා බුදුහා අඟුලිමාල හොයාගෙන ගියා. අන්න අම්මගේ ගුණය. ලෝකේ හැමදේම බණෙද්දී රජතුමා අල්ලගන්න යන කලින් රජතුමා ඔහුව සිරගත කරන කලින් අම්මයි ඉදිරියට ගියා අඟුලි මාල හොයාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කරුණා මෛත්‍රිය නෙවෙයි, මහා කරුණාවෙන් මහා මෛත්‍රිය යුක්ත බුදුහාඳුරෝ අම්මටත් වඩා ඉස්සරගල ගිහිල්ලා අඟුලි මාල මුණගැහුණා. මේකයි සැබෑ මෛත්‍රී ලක්ෂණය. කෙනෙක් පින්නතුනේ වෙනත් කෙනෙකුට හානියක් කරාම, සතෙක් මැරුවාම අපි බොහෝ විට බලන්නේ අර මරණයට පත්වෙච්ච සත්වයා මිනිස්සයා ගැන අපි බොහෝ විට බලන්නේ. ඒ අපරාධය කරපු කෙනාට ඇතැම් විට දඬුවම් දෙනකොට අපි කියනවා හොඳයි හොඳම දඬුවම දුන්නේ කියලා නේ. නමුත් පින්නතුනි ඒ දඬුවමට ලක් වෙච්ච, ඒ එල්ලුම් ගහට ලක් වෙච්ච කෙනාගේ අම්මා ජීවතුන් අතර හිටියොත් ඒ අම්මාට කොයි වගේ දුකක් දෙන්නේ? ඇතැම් විට හිතේ ඒ අම්මා එල්ලුම් ගහට ගියා නම් හොඳයි කියලා. ඒ අම්මා කවදාවත් කැමති නෑ දරුවේ කෙවෙනි තත්ත්වයටපත් වෙනකොට. කොච්චර වැරදි කරපු කෙනෙක් වුණා. පින්නතුනි මේක තමයි සැබෑ මෛත්‍රී ලක්ෂණය. යම් කිසි කෙනෙක් සත්ව හිංසා කරන කෙනෙක් දැක්කත් බොහෝ විට අපි අර කෙනාට බනිනවා. ඇතැම් විට අම්මා තාත්තා ඝාතනය කළ අනන්තර කර්මයක් කරෝතින් කෙනෙක් අපි අම්මා කෙරේ අනුකම්පා කළා අර පුතා ගැන ඇතැම් විට දැඩි ද්වේෂෙන් අපි කතා කරනවා. නමුත් පින්නතුනේ මරණයට පත් වෙච්ච අම්මා නැවත සුගතියට එන්න පුළුවන්. දුගතියට ගියත් වැඩි කලක් නෑ සුගතියට එනවා. නමුත් ඒ ඝාතක වූ දරුවා කොච්චර කල දුක් විඳිනවද? කල්පයක් නිරයේ පැසෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් නම් බෝධිසත්ව චින්තාව නම් අර වැඩිපුර හානිය වෙන කෙනා කෙරෙහි බලන්න. මෙන්න මේක තමයි පින්නතුනේ මෛත්‍රී ලක්ෂණය. මෛත්‍රී වැඩෙනකොට පින්නතුනි බලන්න අපේ ජීවිතවල කොච්චර වෙනසක් වෙනවද කියලා. මේකට හොඳ ලස්සන කතාවක් තියෙනවා ජපාන් සාහිත්‍ය, ජපාන් ආගමික සාහිත්‍ය කතාවක් තියෙනවා. එක්තරා ජපාන් ආධ්‍යාත්මික ගුරුවරයෙකුට ශිෂ්‍යෝ 100 දෙනෙක් හිටියා. මේ ශිෂ්‍යෝ 100 දෙනාගෙන් එක ශිෂ්‍යෙක් බොහොම අකීකරුයි, අනිත් අයගේ දේවල් හොරකම් කරනවා, නොඑක් අකටයුතුකම් කරන කෙනෙක්. අනිත් ශිෂ්‍ය 99 දෙනාම බොහෝ අවස්ථාවල මේ ගුරුවරයාට චෝදනා කළා මියාව යවන්න කියලා. නමුත් ගුරුවරයෙකුට තීරණයක් ගත්තේ නැහැ. අවසානයේ අර 99 දෙනාම එකතු වෙලා ලියුමක් ලියලා ගුරුවරයාට ඉදිරිපත් කළා මෙයා එක්ක අපිට ඉන්න බෑ, මෙයා වයින් කරන්න කියලා. ගුරුවරයා මොකද කළේ? ගුරුවරයා ලියුම බලලා කියනවා ඔබ 99 දෙනාම හොඳයි. ඔබට මන් නැතුණත් ඕන තැනක ගිහිලින්න පුළුවන්. ඒ නිසා ඔබ මං අකමැති නම් ඔබට යන්න පුළුවන් ඕන. නමුත් මම මෙයා වයින් කරන්නේ නැහැ. මෙයා මං ළඟම ඉන්න ඕන කෙනෙක්. මෙයා නිවැරදි වෙනකම්ම මා වෙන මේ මෙතනින් ගියොත් ඔහු වෙනත් තැනකට කවදාවත් මංගගේ කරුණාන්ත ගුරුවරයෙක් මෝට හුවෙන්නේ නැහැ. හමු වෙන්නේ නැහැ. ඒ නිසා මොහුම මා ළඟ ඉන්න ඕන. ඔබ කවුරු ගියත් කමක් නැහැ. මොහු තවදුරටත් මාගේ ළඟ ඉන්න ඕන කියලා. මේ කර ශිෂ්‍යයා දැනගත්ත දැනගෙන ඔහුගේ ඇස් දෙකට කඳුළු ආවා. ඔහු එදා ඉඳන් අනිත්‍යයටත් වඩා නිවැරදි වුණා, සිල්වන්ත වුණා. අර වැරදි සියල්ලක්ම මොහොතෙන් ඔහු හදාගත්තා. පින්නතුනි මේකයි සැබෑ මෛත්‍රී ලක්ෂණය. ඉතින් අප කෙරෙහි පින්නතුනි මේ ලක්ෂණ තියෙනවනම් අපට ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රිය වගේම ලොකු අනුකම්පාවක් කරුණාවක් තියෙනවා. දවසකට පින්නතුනි 160,000ක් විතර ප්‍රමාණයක් ලෝක සත්‍යයන් මරණයටපත් වෙන දවසකට. ඒකෙන් අපි හුස්මක් අරගෙන පල්ලෙහාට දානකොට පින්නතුනි 4 දිනක් විතර මරණයටපත් වෙන ලෝකේ මිනිස්යන් විතරයි. ඒ මරණයටපත් වෙනගෙන් බොහෝ දෙනෙක් පින්නතුනි මිනිසාත්ම භාවයට පල්ලෙහා තැඹලි ඉපදෙන ලෝකෙට පින්නතුනි ලොකුම කරුණාව තියෙනවා නම් ඒ තැනැත්තා කරන්නේ පින්නතුනි වඩාම උතුම්ම දානේ ලෝකෙට දෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට දහම තුලින් දහමෙන් උදව් කරනවා. කෑමක් දුන්නොත් ඒක දවසයි දෙකයි. ඇඳුමක් දුන්නොත් අවුරුද්දයි දෙකයි. රැකියාවක් දුන්නොත් විස්රාම වෙනකම් විතරයි. නිවසක් දුන්නොත් ජීවත් වෙනකම් විතරයි. නමුත් දහම දීලා දැක්ම නිවැරදි කළොත් සම්මාදිටිය ඇති කරෝති. ඔහුට සුගතිගාමී වෙන්නටත් සසර ගමන සුවපත් වෙන්නටත් සසරෙන් නිදහස් වෙන්නටත් ඒක ලොකු මඟ පෙන්වීමක් වෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ ඇත්තටම මෛත්‍රී සාගත නම් ඔබ එකතකින් සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා කියමින් ඔබේ හිතේ මෛත්‍රිය දිනු කරලා හිතේ අනිත්‍යය සමග තියෙන විරසක බව පුළුවන් තරම් දුරට අඩු කරගන්න. මේ හමු වෙන හැම දිනම සසර ඒකාත්ම භාවයක දිහරේ ඔබේම දරුවන් වෙල හිටිය අය, ඔබේම අම්මා තාත්තා වෙල හිටිය අය කියන එක හිතන්න. පසුගිය කාලවල මම ශ්‍රී ලංකාවේ හිටියා. හිටපු කාලේ පොඩි රට ඇතුලේ තියෙන පොඩි දූපතක වගේ හිටියා. ඒ කුටියක් තිබුණේ ඒ කලපුවට අයිනෙම වගේ. ඉතින් රාත්‍රී කාලෙත් ওই මාළු බණ එහෙම එනවා. ඉතින් මං ඒ හාමුදුරන්ට කිව්වා, මේ හාමුදුරන් ඇහුවා දවසකට මෙයාලා කීයක් විතර උපයනවද කියලා මාළු වලලා. හාමුදුර කිව්වා 2000කට නම් වැඩියි කියලා. සමහර දවස්වල 5000 වගේ 30යිමත් අහු වෙනවා කියලා කිව්වා. මං ඇහුවා දවසකට ඒ ගාණ දුන්නොතින් දවසේ මාළු නොබන් ඉඳීද කියලා මේ කට්ටිය. එක දවසකට හරි සතුටේකක ප්‍රාණී බේර ගන්න පුළුවන් නිසා. හාමුදුරු හිනාවල කිව්වා ඒකත් අරගෙන ගිහලා අනිත් පැත්තේ මාළු දෙල දායි කියලා. දෙකම ගන්න කිව්වා. ඇත්තම පේනතුනි මං බැලුවේ පුළුවන් නම් අඩු ගානේ ඒ ඇයට පේන්න බුද්ධ ප්‍රතිමාවක් හරි තියෙනවා නම් අඩු ගානේ ඒ බුදුහාමුදුරුව කෙරෙහි හරි චිත්ත මාත්‍රයක් හරි ඇති කරගන්න පුළුවන් නම් ඒ කුසලෙන් හරි ඒගොල්ලන්ට හරි අපාගත වීම ටිකකින් හරි අඩු කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා. බොහෝ විට පින්නතුනි අපට ඒ අනතුරට ලක්වන සත්තු ගැන අපට අනුකම්පා වෙන්නේ. ඒ සත්තු ගැනත් අපි අනුකම්පා කරන්න ඕනේ, ඒක හොඳ දෙයක්. ඒක තමයි සත්ත කරුණාව කියලා කියන්නේ. නමුත් පින්නතුනි ආධ්‍යාත්මික විහෙලට යද්දී ඒ දෙපිරිස ගැනම අපි බලනවා. ඒක සමබර සිතක් අපි ඇති වෙනවා. ඉතින් හැකිතාක දුරට මේ සත්‍යයන් පහට යන ගතියෙන් අඩු කරන්න අපි පුළුවන් මට්ටමෙන් අපි උත්සාහයක් දරන්නට ඕනේ. එතකොට එහෙම සඳහන් කරන මෛත්‍රිය මේ බුදු සසුන තුළ සුවිශේෂී කමඨහනක් විදිහට දේශනා කරන සම 40 කර්මස්ථාන අතරින් එක කමඨහනක් විදිහට දේශනා කළා තියෙනවා. තුවටං චිත්තං සමාධියති කියලා කියනවා. මේ මෛත්‍රියේ සිතුවිල තුළ නිතරම ඉන්නව නම් හොට ඉක්මනටම හිත සමාධිමත් කරගන්න ලේසියි කියලා. මෙහෙම බුදුදහම තුළ මෛත්‍රී භාවනාව සඳහන් කිරීම අපි සඳහන් කළා කම්මසකතා සම්මා දිට්ඨියේ ස්වර්ග මාර්ගයේහි ඉහළම අවස්ථාවක් කියලා. මේ අනුශාසනයම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනත් ආගම්වල ඇහුවා. අහලා ඒ අය සඳහන් කරනව වර ස්වාමීන් වහන්සේලා පිරිසක් වෙනත් අසභූගඩ ගිහිපු වෙලාවකදී වෙනත් ආගමික පිරිසකගේ අසභූගඩ වෙලාවේදී ඒ අය අහනවා මේ ස්වාමීන් වහන්සේලාගෙන්, ඔබේ සාස්ත්‍රය වන ගෞතම බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන සඳහන් කරනවා, අපි අපේ ශ්‍රාවකයන්ට මෛත්‍රිය වඩන්න කියලා කියනවා. ඒ නිසා ඔබත් අපේ ශ්‍රාවකයනොත් සමානයි නේද කියලා. මේ ස්වාමීන් වහන්සේට උත්තරයක් දී ගන්න බැරි වුණා. උන්වහන්සේලා නිහඬව නැවත පිණ්ඩපාත කරගෙන විහාරස්ථානයට වැඩියා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සඳහන් කළා. ස්වාමීනි අපි වෙනත් ආගමික ස්ථානයකට ගියා. එය සඳහන් කළා අපි මෛත්‍රිය වඩන වගේම උත් මෛත්‍රිය වඩනවා කියලා. ඒ නිසා දෙගොල්ලම සමානයි කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි අප මෛත්‍රිය වඩන විදියයි ඕන් වයි මෛත්‍රිය වඩන විදියයි සමාන නැහැ කියලා. ඇයි ඒකට හේතුව? බුදුදහමේ මෛත්‍රියේ මෛත්‍රියෙන් අවසන් වෙන්නේ නැහැ. ඒක වස්සංග පරිණාමය කියලා දේශනා කළා. නිවනට නැමනුවක් කොටයි විරාගයට නිරෝධයට නැඹුරු වෙච්ච මෛත්‍රියක් තමයි වඩන්නේ. මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔහු කලින්ම සුතමේ ඥානයෙන් ධර්ම ශ්‍රවණය කරගෙන ස්වර්ග මාර්ගය විතරක් නෙවෙයි මෝක්ෂ මාර්ගයත් පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය හේතුඵල ධම නුවණින් දැනගෙනයි මේ සමතේ වඩන්නේ. සමතේ වඩලා අවසන් වෙලා නැවත ගුරුවරයෙ වෙත ගිහිල්ලා මම දැන් සමතේ වැඩ විතර ටික කොහොමද කරන්නේ කියලා අහන්නේ නැහැ. ඔහු සම්පූර්ණ නිවන් මඟ දැනගෙනයි හොයන්නේ. ඒ නිසා හරියට ගහකට ඉනිමගක් ගහනවා වගේ ඉනිමගෙන් ගහේ උඩටම ඉනිමග ගහලා ඉනිමග නගින්නේ. ඉනිමගේ යන ගමන් බැඳ බැඳ යන්නේ නැහැ ඔහු. කෙළවරට ඉනිමග තීර තමයි ඉනිමගේ ගමන ආරම්භ කරන්නේ. අන්‍ය වගේ සුතමේ ඥානෙන් අපි අවසානයේ දක්වාම ගමන මඟ අසා දැනගෙනයි මේ පිළිවෙත් පුරන්නේ. හරියට අපි ගමනක් යනවා නම් අවසානයේ ඩෙස්ටිනේෂන් එකටම අපි පිළිතුර අහගන්නව, යන විදිහ අහගන්නව. හැතැම් 100ක් යන ගමනක් නම් හැතැම් 25ක් ගිහලා කෝල් එකක් දීලා අහන්නේ නැහැ. දැන් 25කම අනිත් එක කොහොමද කියලා අහන්නේ නැහැ. 100ම අහගෙන තමයි මං සඳි ටික අහගෙන මග සලකම ඔක්කොම අහගෙන තමයි ගමන ආරම්භ කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ සමතේ වඩන කෙනා. ඔහු සමතේ නවතින නෙවෙයි, සමාහිතෝ බික්කවේ යථා භූතං පජානාති කියපු ආකාරයට හිත සමාධිමත් වෙච්ච කල්හි යථා භූත ඥානය ප්‍රකට වෙන්නේ ඔහු සුතමේ ඥානෙන්. කලින්ම මේ ආර්ය ඥාය අසා දැනගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා හිත සමාධිමත් වුණාට පස්සේ තැනැත්තා ඉක්මනටම බලන්නේ කොහොමද මේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න, දුකෙන් නිදහස් වෙන්න. අර తాවකාලිකව මානසික සුවයකින් ඉන්න විතරක් නෙවෙයි, බුදුදහමේ හැටියට ඉහළම චෛතසික දෙක උපරිම වඩන උත්සාහ කරනවා. සති සහ පඤ්ඤා කියන චෛතසික දෙක තුලින් උත්සාහ කරනවා. මුළු සම්බුද්ධ සසුනේම ආධ්‍යාත්මික ගමන මග කියන්නේ වචන දෙකකින් කියන්න පුළුවන්. මොකක්ද ඒ වචන දෙක? සති සම්පජඤ්ඤ කියන දෙක. සතිය කියන්නේ සිහිය, තමන්ගේ කය සිත ගැන අවධානයෙන් සිටීම. ඒ අවධානය තුළ වර්තමානයේ නිකන් ඉන්නව නෙවෙයි. ඒ වර්තමානයේ තුළ අවධානයෙන් ඉඳිමින් ඔව් සමුදේ වැණුවෙන් දකිනවා. අනිත්‍යතාවයෙන් දකිනවා. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ කය කයන පස්සේ විහෙරති, වේදනාසු වේදන පස්සේ විහෙරති, චitte cittanu passe viharati, dhammesu dhammanu passe viharati කියපු විදියට සිත, වේදනා, සිතවිලි, සිත, ධර්ම කියන මේ හතර තුල වර්තමානයේ හිත තියාගෙන ඉඳීම. ඒක සතිපට්ඨානය. බොහෝ දෙනෙක් හිතන්නේ බුදුදහම කියන්නේ මේක විතරේ දේශනා කළේ කියලා. ඒ නිසා මයින්ඩ්ෆුල්නස් එක ලෝකේ හැමදෙනෙම ප්‍රැක්ටිස් කරන බුදුදහමේ තියෙන දේ කියලා. නමුත් බුදුදහමේ මයින්ඩ්ෆුල්නස් එක විතරක් නෙවෙයි, මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියලාත් එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මේ හට ගැනීම නිරෝධය දකිනවා. කය, වේදනා, සිත, සිතිවිලි කියන මේ හතර පෙරපසුනොදී ඇති වෙලා නිරුද්ධ වෙන ආකාරය දකිනවා. ඒ දැකීම සමගම ඇති වෙන්නේ මොකද්ද? ඔහු ස්කන්ධ පංචකයේ තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා ඒ තැනත්තාගේ. දැන් අපි හිතන් ඉන්නේ මේ රූපය තුල, වේදනාව, සංඥා, සංඛාර, විඥානය තුල යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා, නැත්නම් පුද්ගලයා තුල මේවා තියෙනවා. නැත්නම් රූපයයි ආත්මයයි එකක්, නැත්නම් ආත්මය රූපයයි එකක් කියලා මෙන්න මේ විදියට අපි නিত্য සැප ආත්ම වශයෙන් මේ තුල බැසගෙන ඉන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති, රූපේ ආත්ම කොට හිතනවා. රූපවන්තං වාත්තානං, ආත්මේ රූප සහිත දෙයක් කියලා හිතනවා. රූපස්මින් වාත්තං, රූපය තුල ආත්මය තියෙනවා. හරියට කරඬුවක් තුල ධාතු තියෙනවා වගේ. ඊළඟට අත්තනිවා රූපං, ආත්මය තුල රූපය තියෙයි කියලා හිතන්නේ. අපි පුද්ගලයෙක් දැක්ක ගමන් හිතනවා මේ තුල සත්‍යයක් ඉන්නවා. මේ තුල සත්‍යය බැසගෙන ඉන්නවා. මරණයට පත් වුණාට පස්සේ කියනවා අන්න ඒ ඇතුළේ තියෙන ඥාත්මය වෙනත් තැනකට ගියා, අන්න ඒ ආත්මයට මම දැන් පින් අනුමෝදන් කරන්නයි කියලා. මෙන්න මේකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේක 20 ආකාරයකට යනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහට අර හතර ආකාරයෙන් යනවා. හතරවට පහ 20. මෙන්න මේ තුල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආත්ම වශයෙන් හිතලා ඒ තුල එකිනෙක බැස ගන්න ගතියට තියෙන අවිද්‍යාවට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේක අපි හැම දෙනාගේම ළඟම යම්කිසි ප්‍රමාණකින් තියෙනවා. යම්කිසි අවස්ථාවක මෙන්න මේ වැරදි අදහස යලි නූපදින විදියටම දුරු වීම තමයි සෝතාපන්න වීම කියලා කියන්නේ. ඒ සෝවාන් වීම සමගම විචිකිච්ඡාව කියන සැකයක් නැති වෙනවා. සීලබ්බත පරමාස කියන මේ ධර්මේ නාමයෙන් වෙනත් සිල් වෘත පුරණ ගතියක් නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ගැන නිස්සංග බවක් ඇති වෙනවා. මේ නිස්සංග බව කොයිතරම් දුරට ඇති වෙනවද? බුදුරජාණන් වහන්සේ වගේම රූපයකින් කෙනෙක් ඇවිල්ලා කිව්වත් ඔහොම නෙවෙයි මේ තුල ආඥා තියෙයි කියලා ඔහු හෙත් පිළිගන්නේ. සකයදීට දුර වෙච්ච කෙනාට, ඇත්තටම සකයදීට දුර වෙලා සෝවාන් වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ වගේම රූපයකින් කෙනෙක් ඒ වගේම ඉරිද බලින් රැස් විහිදුවමින් අහසේ ඉඳගෙන ඇවිල්ලා කිව්වත් මට වැරදුනා, මේ තුල රූපය තුල ආඥාවක් තියෙනවා, ආත්මය තුල රූපයක් තියෙනවා, ආඥා රූපය එකක් කියලා කිව්වත් ඔහු පැත්තවත් බලන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, යම් කෙනෙක් කිව්වටින් ඔබේ ගත්තු දැක්ම අයින් නොකරතින් ඔබේ බෙල්ල කපනවා කියලා ජීවිතේට හානිය කරනවා කියලා කිව්වත් ඒතෝ ජීවිතය ඇතෝට මේ අදහස වෙනස් කරන්න බෑ. ඒක ඔබගේ තමන්ගේ අත්දැකීම බඩපත් වෙන වෙනත් කිසිම සාස්ත්‍රවලින් කරහො යන්නේ නැහැ. ඌට යන්න බෑ. ඔහු මේ ආත්ම භාවිතරක් නෙවෙයි, ඔහු සසර ආත්ම උපරිම හතයි යන්නේ. ඒ හත තුල සුගතිය විතරයි යන්නේ. කොයිතරම් මිත්‍යා දෘෂ්ටික පෞලගේ පුදනත් ඔහු හරියට අර කුණු ගොඩේ තියෙන මැණික වගේ කිසිදාක වටිනකම අඩු වෙන්නේ නැහැ. ඕනම තැනක ඔහු බැබලෙනවා මෙන්න මේ ප්‍රඥාව. මේකට තමයි සංඛය දිටි දුරවීම කියලා කියන්නේ. මාන්නය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. මාන්නය තවදුරටත් මේ තැනත්තා තුල තියෙනවා. වෙනත් කෙනෙක් මනින ගතිය. ඔහු මට වඩා උසස්, මට වඩා පහළයි, අපි දෙන්නම සමානයි. ඒ වගේ අනිත් කෙනා කෙරේ කම්පියා කරන ගතිය. මම ගතිය කියන එක වෙනත් එකක්. ඒකට කියන්නේ අස්මිමානය කියලා. ඔව්, රහත් වෙනකොට ඇති වෙන එක. මම වෙමි කියන එක ඒක ඊට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ තෘෂ්ණාවත් එක්ක. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් වුණත් සතෙක් එනකොට, අලියෙක් එනකොට දුවන් වුණත් පුළුවන්. ඔහුගේ තියෙන අස්මිමානය නිසා. හැබැයි අස්මිමානය දුරු කරපු කෙනෙක් එහෙම දුවන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. දැන් සෝවාන් වෙච්ච කෙනෙකුට අහම්බෙන් එකපාර ඇහැට ගහනවා වගේ හැම තට්ටු කරනකොට දුවන්නේ නෙමෙයි, ඇහැපිය ගහනවා. නමුත් අස්මාන දුරු කරපු කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. ඔහු ඇස්පිය ගැහුවා සිහියම තමයි, හෙනයක් ගැහුවා. ඔහු වෙනසක් නෑ ඔහුගේ. නමුත් සක්කාය දිට්ඨිය විතර දුරු වෙච්ච කෙනාගේ ඒ වගේ ලොකු අනතුරන්නේ තමන්ගේ ඇතැම් විට දරුවෙක් නැති වුණත් අඬන්න පුළුවන්. නෑ, තේරුණයි කියන එකයි ඇත්තම අවබෝධය දෙකක්. ඒක බලන්න පුළුවන්කම තියෙන්නේ ලොකු අනතුරකට පත් වෙච්ච වෙලාවකදී. සාමාන්‍ය වෙලාවදී අපි සාස්ත්‍රවරයන් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් අපේ ජීවිතයට හානියක් වෙද්දී හෝ දැන් වෙනත් කෙනෙක් ධර්මයේ නාමෙන් දෙයක් කියද්දී තමයි ඒක අපිට බලාගන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තම ඒත් එක තමන්ට පැහැදිලිවම දැනෙනවා ඒක දුර්වෙච්ච කෙනාට අවබෝධයත් එක්ක අර හරියට කරුවලේම ඉන්න කෙනෙක්. කරුවලේම ඉන්න කෙනෙකුට අකුණක් ගැහුවටින් ඒ අකුණ ගහපු වෙලාවේ ඇස් දෙක අරගෙන හිටියනම් සම්පූර්ණ වටා පිටාවේ තියෙන දේ ගැන චිත්‍රයක් නැගෙන ඔහුට. ඔහු ආයේ කරුවලටම හිටියත් ඔහු දන්නම තියෙන ටික. ඔහුගේ ඊළඟට අනිත් මාර්ගඵලයේදී වෙන්නේ අර ආලෝකයේ ටිකෙන් ටික වැඩි වෙලා රහත් භාවයේදී වන්නේ සම්පූර්ණම සූර්යාලෝකේ පැවුවාගේ දිගටම ආලෝකයේ තියෙන ස්වභාවයක් එන්නේ. නමුත් ඒකෙදී වෙන්නේ තර කලින් දැකපු එකේම කාල පරාසය වැඩි වීමයි වෙන්නේ. නමුත් දැකපු දේ වෙනසක් නැහැ. එතකොට සෝවාන් වීම කියලා කියන්නේ එකාතින් විමුක්ත ආයතනයකටපත් වීම. සෝවාන් වීමේ ඉඳන්ම විමුක්තියටපත් වෙනවා. විමුක්තිය එක එක අවස්ථා තියෙනවා. එතකොට මේ සංඛාය දෙකේ දුරවීම කියන එක සාමාන්‍ය මේ තියෙන දන්න දේ නෙවෙයි ඇත්තෙම. ඊට වඩා නුවණින්ම දැකීමක්. ඒක ඇත්තෙම ඉතින් මමත් තාම සෝවාන් වෙලා නැහනේ. ඉතින් ඒක ඇත්තෙම සම්පූර්ණයෙන්ම මුළු ජීවිතයේ විනිවිද යන අවබෝධයක් ඒක. ඒක ඇත්තෙන්ම අපට මේ මොහොතේ නෙවෙයි අපට දැනගන්න පුළුවන්කම තියෙන්නේ අපට ජීවිත හානියක් වෙන අවස්ථාවකදී. ජීවිත හානියක් හෝ ධර්මයේ නාමයෙන් වෙනත් දෙයක් කියන අවස්ථාවකදී තමයි ඇත්තෙන්ම හරියටම අපට මේක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ජීවිත හානිය කියන්නේ ඒ කියන්නේ බයින අපි කියන්නේ දැන් ජීවිත හානිය කියන්නේ දැන් ඒ කියන්නේ මේ දැක්ම අයින් කරගන්න කියලා. දැන් අපි කියමු මේ ඇත්තටම මේක තුල රූපය තුල පුද්දලෙක් ඉන්නවා, මේ ආත්මයක් තියෙනවා, මේක තමයි නියම දර්ශනය, මේ දර්ශනය ඔබ තියාගත්තොත් විතරයි ඔබ ජීවත් වෙන්නේ, නැත්නම් මේක ඔබට ජීවිතේට හානියක් වෙනවා කියලා කෙනෙක් කිව්වොත්. ඒ අවස්ථාවේදී අපි ජීවිතය බලාපොරොත්තු වෙන්නේ මේ අපි ලබාගත්තු සමාධියට අයින් කරන කැමිට. ඇතැම් විට තමන්ගේ ළඟම ඥාතියෙකුට හානියක් කරනවා කියලා කිව්වොත් අපේ තියෙන මේ සියලුම දේවල් අපි අයින් කරන්න පුළුවන්. මේ දෙට්ටිය දැක්ම දේ දැක්කයි ඒ දැක්ම වෙනුවෙන් පැටි පෙනී සිටීම කියන්නේ දෙකක්. දැන් ඔකට හොඳම උදාහරණ දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මේ සිද්ධිය වුණා ඇත්තෙන්ම. එක්තරා බ්‍රාහ්මණයෙකුට බුදුහාමුදුරු සක්කායදීට දුර වෙන විදිහට ධර්ම දේශනා කළා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඉවත් වෙලා යනවත් එක්කම මාරයා බුදුරජාණන් වහන්සේ වගේම රූපයක් නිර්මාණය කරගෙන ආවා. ඇවිල්ලා සඳහන් කළා මට වැරදුන බ්‍රාහ්මණය මම අර මුලින් නිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වේ රූපේ අනිත්‍ය නෑ මට වැරදුන එක නිත්‍යයි ඔහොම කියලා හතරටම කිව්වා පහටම කිව්වා. ඔහු පිළිගත්තේ නෑ. ඔහු කිව්වා ඔබ බුදුරජාණන් වහන්සේ නෙවෙයි ඔබ මාරයම් කියලා කෙලිම ඔහු කිව්වා. දැන් අපට ඇත්තෙන්ම අනෙතේනි තමයි අපේ දැක්ම වෙනස් වෙන්නේ. ඉතින් ඇත්තෙන්ම අපි යලි යලිත් මේ හේතුඵල ධහම තුලම අවබෝධය තුලම ඉඳමින් වඩ වඩාත්ම ධහම තුල ගැඹුරට යෑමත් එක්කම ඇත්තෙන්ම අපිට මේ ධර්මයේ ස්වකහාදාත්‍ය ගුණ ගැන සම්පූර්ණ විශ්වසනීයත්වයක් ඇති වෙනවා. විශ්වසනීයත්වයක් ඇති වුණා කියලා කියන්නේ අපි සම්පූර්ණ සංවර වීම හෝ නැත්තම් සම්පූර්ණ විරාගී වීම කතාවක් නෙවෙයි. සෝවාන්ක කෙනෙක් වුණත් ඥාති විවාහ වෙන පුළුවන්, කාමෝවි ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් ඔය සාමාන්‍ය කෙනෙක් වගේ ඕලාරික මට්ටමට යන්නේ නැහැ. ඔහුගේ තුළ ලොකු සංයමයක් තියෙනවා. ඔහු දහමත් එකයි ඉන්නේ. ඉතින් ඒක අපි තවදුරටත් ඉදින් ඉඳලා වෙන විදිහට කතා කරමු. මාන්නේ කියන්නේ ඊට වඩා වෙනස්. මානන් නිස්සය මානන් පහතබ්බන් කියලා තියෙනවා. මේන් පස්සේ තියෙන මානය සාමාන්‍ය කෙනෙක් මනින එක විදිහට නෙවෙයි ඇත්තෙම. ඔහු තමන් තාම අනාගාමීුනේ නැහැ. ඈ ඔහු තවදුරටත් සකදාගාමීුනේ නැහැ. තාම රහත්ුනේ නැහැ කියන එක බල බල ඒ අනිත් මානය සහ අවිද්‍යාව කියන සංයෝජන දුරු කිරීම සඳහාම යොදා ගන්න දෙයක් හැටියට තමයි මේ මානය සඳහන් වෙන්නේ. මම තාම සෝවාන් විතරයි මම කොහොම හරි සකදාගාමී වෙන්න ඕන මම අනාගාමී වෙන්න ඕන මම රහත් වෙන්න ඕන කියලා මෙන්න මේ ගමනට උපකාරයක් විදිහට තමයි ඊට පස්සේ මානෙ උපකාරය කරන්නේ. මාන සහ දිට්ඨි කියන දෙක තනි කර්ම සංයෝජන දෙක. මාන දිට්ඨි තෘෂ්ණා. තෘෂ්ණාවෙත් අවස්ථා දෙකක් තියෙනවා. එකක් කාම ඡන්ද, කාම රාගය කියන එක. කාම රාගය කියන එක අනාගාමී මට්ටමේදී දුර වෙනවා. එනිසා තමයි අනාගාමී චේතනත්තාගේ ධානාංග පිටන්නේ. එනිසා තමයි අනාගාමී චේතනත්තා අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකෙ යන්නේ. නමුත් කාම ඡන්දය සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ නැහැ. කාම ඡන්දය සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ අස්මාන දුර්ගමත් එක්ක. ඒක රහත් භාවයේ කරාම යනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන අර ධාන මට්ටමේ දුර වෙන්න කාම ඡන්දය නෙවෙයි. ඊට වඩා ඉතාම සියුම් විදියට අනුසය වශයෙන් යන කැමැත්ත. ඡන්ද කියන එක දෙපැත්ත නෝන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන එක ඒ යෙදෙන අනිච්චයිසික අනුව සමගාමී යන දෙයක්. හොඳයි පින්නතුනි දැන් අපි සාකච්ඡා කළේ එක පැත්තකින් ස්වර්ග මාර්ගය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ස්වර්ග මාර්ගයට උපරිමයෙන් උනන්දු කරන අතරේදී මෝක්ෂ මාර්ගයන් දේශනා කළා. ස්වර්ග මාර්ගය තුල කොච්චර හිටියද? උපරිම ලෙස මෛත්‍රී ධානයෙන් හිටියද? උපරිම ලෙස මුළු ලෝක සත්‍යයම තමන්ගේම දරුවන් කියලා හිතාගෙන හිටියද? අපි දුකෙන් නිදහස් වුණා වෙන්නේ. ඇතැමට අනිත්‍යයගේ දුකෙදේව කම්පා වෙනවා කරුණාව නිසාම. එනිසා මෙන්න මේ දුක්ටිකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න නම් ඔහුට අනිත්‍ය සංඥාවන් බලන්නට වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර වේලාම සූත්‍රය සහ දක්ෂිණ විභංග සූත්‍රයෙන් දේශනා කරපු කරුණොත් එක්ක ලෞකික කුසලයේ ඉහළම මට්ටම විදියට මෛත්‍රී භාවනා දේශනා කරලා එතනින් නැවතුනේ නැහැ. මෛත්‍රී වැඩිවීමට වඩා අනිසංසදායේ අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩිවීම කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? අපේ ඇස අනිත්‍යයි, රූපේ අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියන බලන මොහොත තුළ බාහිර රූපය තුළ අපි බැසගෙන නැහැ. අපි දන්නව මේ රූපය මේ මොහොතේ තමන්ගේ චිත්ත චෛතසික වලට අනුව නිර්මාණය කරපු දෙයක් මේ බිත්ති අද පේන්නේ කියලා. මෙතන ඔබට 10-15 දිනේ පේනවා නම් මේ චක්කු විඤ්ඤාණයෙන් ඔබ දකින්නේ මනස සම්බන්ධ වෙලා මේ මොහොතේ ඔබේ විඤ්ඤාණයේ ස්වභාවයට අනුව අවිද්‍යා, තෘෂ්ණා ආදී තවත් හේතු මත මේ හේතු ටික වෙනස් වෙනකොටම අද මේ පේන සංඛ්‍යා මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. අද මේ පේන බිත්තිය බිත්තිය නොවන විදිහට පේන්න පුළුවන්. දැන් මේ පේන්නේ මේ මොහොතේ කර්මයෙන් නිර්මාණය කළ දීපු ඇස කියන ඉන්ද්‍රියට සාපේක්ෂව පේන ලෝකයක් මේ පේන්නේ. මේ විදිහට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච විඥානය තුළ හොඳට අවබෝධය ලබාගත්තු කෙනා එතනින් නවතින ඊට පස්සේ ඔහු දකිනවා මේ පංච විඥානයේ යමක් දැනගත්තත් නියම ලෙසම දැනගන්නේ පංච විඥානයෙන් නෙවෙයි. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාත්‍ය විඤ්ඤාණ කියන විදිහට මේ වැත්තටම හඳුනාගන්නේ මනසින් කියලා. ඊළඟට ඔහු දකිනවා ජීවිතය කියන්නේ එක සිතුවිල්ලක් කියන එක. ඒ සිතුවිල්ලත් ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හේතුඵල ධහම අනුව නිර්මාණය වෙලා තියෙන ස්වභාවයක් කියන එක දකිනවා. ඒ දකින මොහොත තුලේ තැනත්තා දුකෙන් නිදහස්ලේ. ඔබට දැන් මේ මොහොතේ දරුවා සිහිපත් වෙන්න පුළුවන්. වාහනේ මතක් වෙන්න පුළුවන්. ඥාතිවරයෙක් සිහි වෙන්න පුළුවන්. ගෙදර මතක් වෙන්න පුළුවන්. ඔබේ උපාධි සහතික අධ්‍යාපන සුසුකම් මතක් වෙන්න පුළුවන්. කවුරු හරි බැනපු එකක් මතක් වෙන්න පුළුවන්. මේ කුමක් මතක් වුණා කියලා කියන්නේ සිතුවිල්ලක් කියන එක. ඒ සිතුවිල්ල තනියම තියෙන දෙයක් නෙවෙයි. ඒක තව ස්කන්ධ හතරක් එක තියෙන්නේ වේදනා, සංඥා, සංඛාර, රූප කියන මේ හතරත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ ස්කන්ධ පංචකයයි අපේ හැම සිතුවිල්ලක්ම කියන එක නුවණින් දකින්න හුරු වෙනවා. මෙන්න මේ දකින්න කාලයේ වැඩිවීම තමයි සැබෑ බෞද්ධ ශ්‍රාවකයෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. මෙන්න මේ දකින කාලේ වැඩ කිරීම තමයි කෙනෙක් දුකෙන් නිදහස් වෙච්ච කාලය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට දකින ප්‍රමාණය වැඩිවීම තමයි කෙනෙක් කොයිතරම් දුරට විමුක්තියටපත් උනාද කියන එක තීරණය වෙන්නේ. මෙන්න මේ කාල පරාසය වැඩි වෙල ගිහිල්ලා අකෝපා චේතෝ විමුක්ති කියලා කියන්නේ හැම මොහොතෙම මේ ජීවිත යථාර්ථියත් එක්ක කම්පා නොවෙන සිත අනිත්‍ය සංඥාව සහිතව ප්‍රඥා සහගතව වාසය කිරීම කියන එක. ඒ තැනැත්තා ලෝකයේ තුල අනිත්‍යයත් එක්ක කටයුතු කරමින් ඉන්නවා. ඒ තැනැත්තා නැවත තැනකට යන්න පුළුවන්. කලින් මුණගැහිච්ච කෙනෙක් හමු වෙන්න යන්න පුළුවන්. හැබැයි යන්නේ කලින් දැකපු කෙනා බලන නෙවෙයි, ගියාට පස්සේ අලුතෙන් නිර්මාණය වෙන ලෝකය බලන්න අය. දැන් අපි කණ්ණාඩි ළඟට යන්න වගේ. අපි දන්නවා කණ්ණාඩි ළඟට යනකොට ඇතන රූපේ නිර්මාණය වෙන කියන එක අපි දකිනවා. අපි යන්න කලින්ම කණ්ණාඩිය දැන් මං එනකම් බලාගෙන ඉන්නවා කියලා හැඟීමෙන් නෙවෙයි යන්නේ. අන්නේ අවබෝධය වෙනවා අපි නැවත ගෙදරට යනකොට, වාහනේ ළඟට යනකොට, දරුව මුණගැහෙන්න යනකොට, ලංකාවට යනකොට ඒ හැම තැනක්ම අර කණ්ණාඩි ඉස්සරහා චිත්‍රය බවට පත් වෙනවා. හැබැයි දැන් අපට තියෙන විදිහේ කණ්ණාඩියක්වත් කලින් බලාපොරොත්තු වෙන්නේ නැහැ යන්නේ. ඒ කණ්ණාඩිය කියන්නේ මැත්තෙන්ම මේ අපේ පේන හැය පේන කණ්ණාඩිය වගේ. මේකත් කලින් හදාගෙන නෙවෙයි අපි යන්නේ. එතෙන්දී මේ මොහොතේ පේන හේතුඵල ධමින් නිර්මාණය වෙන චක්කුවෙන් තමයි, චක්කු ප්‍රසාදයෙන් තමයි අපි ඒක බලන්නේ. ඊළඟ ප්‍රශ්නයක් ඇහුවා ත්‍රිපරිවර්තන ද්වාදස ආකාරය ගැන. බුදුදහමේ හැටියට ප්‍රධාන අවබෝධයෙන් පත්වන චතුරාර්ය සත්‍යයක් දේශනා කළා. ඒ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන එක. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ, දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන විදිහට මෙන්න මේ අනවබෝධය තුලින් හටගන්නේ ස්කන්ධ පංචකය. මෙන්න මේ ස්කන්ධ පංචකයේ දකින එක තමයි දුක සත්‍ය පළවෙනි පියවර. ඒක දැනගත්තට පස්සේ ඒ දුක සත්‍ය අපිට දුරු කරන්න කියලා නෑ බුදුදහමේ. දුක සත්‍ය පිරිසිඳ දැනගත යුතු දෙයක්. සත්‍යක ඒක දැකගත යුතු දෙයක්, දැනගන්න ඕන දෙයක් ඒක. ඒක පිරිසිඳ දැනගන්න ඕන දෙයක් නිසා දුක සත්‍ය දුරු කරන්න කියලා නෑ. දුක සත්‍ය පිරිසිඳ දැනගත යුතු දෙයක් කියන එක දැනගන්න එක දුක සත්‍ය දෙවෙනි පියවර. ඊට පස්සේ ඒ දුක සත්‍ය පිරිසිඳ දැනගත්තා කියන එක ඒක තුන්වෙනි පියවර. දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒ දුක සත්‍ය පිරිසිඳ දැනගත යුතුයි. ඊට පස්සේ මේ මාර්ගය කියලා දුක සත්‍ය පිරිසිඳ දැනගත්තා කියන එක කෘත ඥානයයි. එතකොට ඒක සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන විදිහට තුනකට බෙදෙනවා. ඊපස් සමුදය සත්‍ය. දුකට හේතුව. දුකට හේතුව කියලා සාමාන්‍ය ලෝකයන් හිතන්නේ මේ දරුවන් ඥාතීන් මේ බාහිරෙන් තමයි දුක එන්නේ කියලා. බාහිර දෙයක තියෙන ආසාව තමයි දුකට හේතුව කියලා අපි හිතන්නේ. එහෙමනම් දුක දුරු කරන්න හරිම ලේසි. දුකට හේතුව දුරු කරන්න හරිම ලේසි එනවා. එක දවසෙන් පුළුවන් එනවා. තමන්ට ඇයිද තියෙන ඔක්කොම ටික දන් දීලා තමන්ගේ ජීවිතයත් දන් දෙන එක තියෙනවා. නමුත් බුදුදහමේ දුක්ඛ සමුදය සත්‍ය විදිහට කියන්නේ බාහිර දෙයක තියෙන ආසාව නෙවෙයි, බාහිර දෙයට ආසා හිතෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව නන්දි රාගය කියන දේ. දුකට හේතුව සමුදය සත්‍ය බාහිර දෙයට තියෙන ආසාව නම් සමුදය සත්‍ය කියලා බුදුහාමරට දෙකක් කියන්නේ නැහැ. ආසාවයි ද්වේෂය දෙකම කියන්නේ නැහැ. ඇයි අපි අකමැති දෙයක් වෙන දුක මේ දුකට හේතුවනේ. නමුත් මේ දෙකම ඇති වෙන්නේ ඇයි? දෙකම ඇති වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව නිසා. තමන් ජීවත් කරවන තියෙන කැමැත්ත නිසා. එතකොට මේකට කැමති විදිහට ඉන්න ඇට කැමති, මේකට අකමැති ඉන්න ඇට අකමැති. මේ දෙකේම මූලයේ මේ අභ්‍යන්තරයට තියෙන ආසාව. මෙන්න මේ නන්දි රාගයේ අපිට තියෙන්නේ සමුදය සත්‍ය ප්‍රහීන කරන්නේ. සමුදය සත්‍ය ප්‍රහීන කරන එක තමයි ඒකේ සත්‍ය ඥානය කියන එක. සමුදය සත්‍ය සත්‍ය ඥානය. ඒක ප්‍රහීන කළ යුතු දෙයක් කියන එක ඒකේ කෘත්‍ය ඥානය. ඒක ප්‍රහීන කළා කියලා අවසානයේ දැනගන්න එක ඒකේ කෘතඥානය. එතකොට තෘෂ්ණාව දුරු කළ යුතුයි කියලා දේශනා කළාට ඇත්තටම තෘෂ්ණාව දුරු කරන මාර්ගය හැටිය ආශ්‍රය මාර්ගය දේශනා කළේ මේක පිරිසිඳ මේක දැන ගැනීම මත දුර වෙන දෙයක්. උදාහරණයක් හැටියට මෙතන අන්ධකාරය තියෙනවා නම් කවුරු හරි කියනවා අපිට මේ අන්ධකාරය අයින් කරන්න කියලා. අන්ධකාරය අයින් කරන එක තමයි ආලෝකයෙන් කරන්න තියෙන්නේ. හැබැයි අන්ධකාරය අයින් කරන්න කියලා කළු පාට බෑග් ටිකක් අරගෙන ආවිල අන්ධකාරය අයින් කරන්න බෑ අපට. ඒ සඳහා අපි ආලෝකයක් දල්වන්න ඕන. ආලෝකයේ දල්වන එකේ සිද්ධාන්තය තමයි ආලෝකයේ ලැබීමෙන් දුර වෙන එක. අන්න ඒ වගේ තෘෂ්ණාව දුරු කරන්න කියලා කිව්වට තෘෂ්ණාව දුරු කිරීම සඳහා දේශනා කළේ විද්‍යාව පාල කරගන්න කියලා. සාමාන්‍ය ලෞකික සත්‍යයේදී, සම්මුති සත්‍යයේදී, කම්මසගත සම්මාදිට්ඨියේ මෛත්‍රියෙන් ඉන්න කියලා දේශනා කළාට පරමාර්ථ සත්‍යයේදී අවිද්‍යාව ප්‍රහීන කරන විදිය විද්‍යාව උපදවා ගත්තට පස්සේ ආයි මෛත්‍රිය වඩන්න ඕනේ නැහැ. බාහිර පුද්ගලයෙකුට නිර්මාණය වෙන්නෙම නැහැ. බාහිර දෙයට අමුතෙන් ආසා කරන දෙයක් නැහැ. මේ අභ්‍යන්තරයෙන්ම ඔහු හේතු ඝාතක කෙනෙක්, හේතුවම නැති කළති. අන්නේ කෙනට එනකන් තමයි රාගය දුරු කරන්න එක පැත්තකින් අසුභ සංඥා වඩන්නට ඕන, දන් දෙන්නට ඕන. අනිත් පැත්තෙන් පටික සංඥාව දුරු වෙනට මෛත්‍රී වඩන්නට ඕන. ඒකේ අර ඕලාරික ගැටේ දුරු වෙන්න. හැබැයි අනුසේ වශයෙන් දුරු වෙන නම් අවිද්‍යාව දුරු වෙන විදියට විද්‍යාව උපදවා ගන්නට ඕන. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා ආදී වශයෙන් මේ විදර්ශනා පාදක වූ සංඥා අපි වඩන්නට ඕන. ඊළඟ නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිර්වාණ අවබෝධයටපත් වීම, නිවන කියන එක. අන්නේ නිවන කියන දේ සාක්ෂාත් කරගන්න ඕන. ඒක සත්‍ය කාතබ් එක. ඒක දුරු කරන්න කියලාත් නැහැ. ඒක වඩන්න කියලාත් නැහැ. ඒක පිරිසිදු දැනගන්න කියලාත් නැහැ. නිරෝධ සත්‍ය කියන එක සාක්ෂාත් කරගන්න ඕන දෙයක්. අන්නේ සාක්ෂාත් කරගත යුතු මේ මූලික සත්‍ය ඥානයට තමයි නිරෝධ සත්‍ය ඥානය කියලා කියන්නේ. ඒක සාක්ෂාත් කළ යුතු දෙයක් කියලා ඒකේ කෘත්‍ය ඥානය කියලා එකක් තියෙනවා. ඒක සාක්ෂාත් කළාට පස්සේ විමුක්තස්මින් විමුක්තමිති ඥානමෝති කියපු විදිහට ඒක කළ අවසන් කියන එකයි නිරෝධ සත්‍ය කෘත්‍ය ඥානය කියලා කියන්නේ. ඒක මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය වඩන කියන්නේ නිරෝධ සත්‍ය පෙන්නලයි කියන්නේ. අවසාන ඉලක්කය පෙන්නලයි වඩන කියලා කියන්නේ. ඇඩ්‍රස් එක අන්තිමට කෙලවට දීලයි පාර යන්නේ කියලා කියන්නේ. මේ මාර්ගයේ යනකොට වැඩේ මාර්ග සත්‍ය යනකොට ඇඩ්‍රස් එක හම්බ වෙනවා කියලා කියන්නේ. ශ්‍රාවක බෝධි ලක්ෂණයක. ශ්‍රාවක බෝධි යන කෙනාට මුලින්ම මැප් එක දීලා තියෙනවා. මැප් එක අරගෙන යන්න තියෙන්නේ. මැප් එක හොයාගෙන යන්න නෑ. මැප් එක හොයාගෙන යන්නේ කවුද? පසේ බුදුරජාණන් වහන්සේලායි, සම්මා සම්බුදුරජාණන් වහන්සේලායි ගස්වල හැපිලා වැරදි පාරවල ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කර කර තමයි මාරු හොයාගෙන යන්නේ. නමුත් අපි ශ්‍රාවකයන් අපි යන්නේ මේක ත්‍රිපිටකය තුළින් කල්යාණ මිත්‍ර ඇසුරෙන් දැනගෙනයි අපි මේ ගමන යන්නේ. අන්නේ ගමනේදී මාර්ග සත්‍ය විදියට මාර්ග සත්‍ය වඩන්නට ඕන. අන්නේ වැඩි යුතු ආරක්ෂක මාර්ගයේ කලින් දැනගන්න එක තමයි මාර්ග සත්‍ය සත්‍ය ඥාන කියලා කියන්නේ. ඒ මාර්ග සත්‍ය වැඩි යුතු දෙයක් කියන එක, භාවිත කළ යුතු දෙයක් කියන එක, ඒක තමයි මාර්ග ඥානයේ මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥානය කියලා කියන්නේ. ඒ මාර්ග සත්‍ය වඩලි වුණාට පස්සේ කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඒක මාර්ගයේ වඩලා අවසන් කියලා තමයි දැනගන්න ගතිය. මෙන්න මේ විදිහට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත්‍ය ඥාන විදිහට දැනගන්න විදිහට තමයි හතර තුනෙන් වැඩි වුණාම වෙන ගාන තමයි 12 කියලා කියන්නේ. මේකට තමයි ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය කියලා කියන්නේ. ත්‍රිපරිවට්ට කියන්නේ ත්‍රිවිධාකාර වූ ත්‍රිවිධාකාර. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයත් එක්ක මුගත් තැන්වල දේශනා කළේ නැහැ. ධම්මචක්ක සූත්‍රයේ තමයි මේක සඳහන් වෙන්නේ. එතකොට එක එක සූත්‍රවල එක එක කරුණු ඉස්මතු වෙලා තියෙනවා. බුද්ධිමත් ශ්‍රාවකයන් තමන්ට අදාළ දේ තේරුම් ගන්නකොටම අනිත් පැතිවලම තේරුම් ගන්නවා. මේක තමයි ලක්ෂණය. දැන් පස්වග මහණුවර ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ පටිසම්පාද දේශනා කියලා අවිද්‍යාපක්ඛ සංඛාරය කියලා දේශනා කළේ නැහැ. උන්වහන්සේ සක්කාය දිට්ඨිය කියන වචනවත් දේශනා කළේ නැහැ. දේශනා කළේ යංකින්දි සමුදය ධම්මං සම්මන්තං නිරෝධ ධම්මං කියලා. අනත ලක්ෂණ සූත්‍රයේ චක්කු අනත්තා කියලා අනත්ත සංඥාව දේශනා කළේ. පස්සගමනෝ රාත්භාවය කරාම ගියා. බාහ්‍ය දාරුචීරියට අනිත්‍ය දුක අනත්ත කතාවක් කිව්වෙම නැහැ. පටිසම්පාද කියන වචනවත් කිව්වේ නැහැ. ඒ වන් හිතේ බාහිසිකේ තමයි දිට්ඨිය දිට්ඨමත් තමයි බාහිස දැක්කනම් දැක්ක විතරයි ආයතනෙට විතරයි කියලා දේශනා කළා. උහුට සසර ප්‍රඥාව දිනු කරපු කෙනෙක් කණි ටික තේරුම් ගියා. එතකොට දැන් මෙතන ඉඳලා හැතැම් 100ක් දුර යන තියෙනම් හොඳම ප්‍රඥාව තියෙන කෙනෙකුට කලින් හැම පැත්තෙම පාරල ගිහිපු වගේ කලින් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙකුට කියන්න පුළුවන් අනේ ප්‍රියෙකේ හැතැම් මෙතන ඉතනින් ලෙෆ්ට් එක ගන්න ඊළඟ ප්‍රියෙක ගන්න එහෙම කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම දන්නේ නැති කෙනෙකුට ඊට වඩා තවත් විස්තර කරන්න වෙනවා. ඒ වගේ තමයි මේ නිවන් මාර්ගයේ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව අනුව බුදුහාඳුරු විවිධ අවස්ථාවල විවිධ පරයයන්ගෙන් දේශනා කරනවා. ඒ මොනවද දේශනා කළත් තොටුපළවල් වෙනස් වුණාට ඒ තොටුපළේ කොයි දොරටුවෙත් තියෙන්නේ එකම යතුරයි තියෙන්නේ. මොකද යතුර අහුත්වා සම්මුතං හුත්වා නබවිස්සති කියන යතුර තමයි තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාද මොනව ගත්තත් මේ අපේ සම්පූර්ණ ආධ්‍යාත්මික ලෝකයේහි සියලුම අත්දැකීම්වල ස්වභාවය පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. අපට දුක හටගන්නේ ඇයි? ඇයි බැඳීම හටගන්නේ? ඇයි තෘෂ්ණා හටගන්නේ? ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච බව අපි දන්නේ නැහැ. දැනගත්තත් ඒක හරියට නුවණින් ඒ මොහොතේ දැකලා නැහැ අපි. ඒ නිසා තමයි දැන් බැනපු කෙනෙක් Tamante එහෙම ලොකු හානියක් කරපු කෙනෙක් මෙතෙන්ට ආව ගම මොකද වෙන්නේ? අර අතීත අත්දැකීමට අපි යනවා. ඒ අත්දැකීමට යන විතරක් නෙවෙයි ඒ තුළ අපි ජීවත් වෙනවා. මේක තමයි දුක කියලා කියන්නේ. හරියට ඒ මොහොතේ අපට සිහිය සහ නුවණ කියන දෙක පිටවා ගන්න පුළුවන් වුණොත් අපි එතෙන් නිදහස් වෙනවා. ඒ මොහොතේ අපට දුක නිදහස් වෙන්න පුළුවන්. සාමාන්‍ය දුකකින් නෙවෙයි. ඇතැම් විට රහත් නොවුනත් ඒ අවස්ථාවේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් සිහියෙන් හිටියොත්. ඇතැම් විට සෝවන් වෙලා හිටියත් සෝවන් වෙච්ච කෙනා වුණත් සිහියෙන් නොහිටියොත් ඒ මොහොතේ දුක් වෙන්න පුළුවන්. ආනන්දහාමුදුරුවෝ දුක්ුණේ ඒකයි. ඇතැම් විට විසාකාව දුක්ුණේ ඒකයි. නමුත් බන්දුල මල්ලිකාව තමගේ දරුවන් සියල්ලක්ම මිය ගිහපු පුවත දරුවන් 32 දෙනා බන්දර සේනාධිපතියා තමගේ ස්වාමියා 33 දෙනාම මිය ගියපු කතාව අහපු සෝවන් කෙනා හරියට සිහින් එහෙමද හිටියා. ඒ මොහොතේ දුක් ටික නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මය කියන්නේ සාන්දෘෂ්ටික ධර්මයක්. මේ මොහොතේම දුක නිදහස් වෙන පුළුවන් ධර්මයක්. ඉතින් ඇත්තටම අපේ ජීවිතයට අපි සම්පූර්ණ වටිනාකම ලබා දෙනවා කියලා කියන්නේ ගත වෙන හැම තත්පරයක් පාසාම මේ දර්ශනය තුළ ඉන්නට උත්සාහ ගන්නට ඕන. ඒ මොහොතේ ඉන්න මොහොතේ පින්නතුන අපි දුකෙන් නිදහස් වෙනවා. යම්කිසි මොහතක අපි මේ දර්ශනේ නොසිටින්න නම් ඒ නොසිටින හැම මොහොතෙම අපේ හිතේ ස්වභාවය ඇතැම් විට අපි සතුටෙන් හිටියත් අර හැම ගලවපු හරකගේ උපමාව ප්‍රාණය තිබිද්දී පණ තිබෙද්දී හැම ගලවපු හරකෙක් ඉන්නවා. සම්පූර්ණයෙන්ම ඇඟේ හැම ගලවල තියෙන. මේ සතා අපමණ දුකකටපත් වෙන සත්තුන්ගෙන් හානි වෙනවා. අපි යම්කිසි අවස්ථාවක මෙන්න මේ හට ගැනීම නිරුද්ධ වීම සිතටෙන සිතුවිල්ල මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපි යම්කිසි වෙලාවක නොදකිනවා නම් ඒ හැම මොහොතේම අපේ හිතේ ස්වභාවය අපි hina වෙල හිටියත් අර හරක විඳින දුක් ටිකම තමයිනේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ අපි පිළිගන්නවා නම් ඇත්තටම අපි දුකෙන් නිදහස් වෙන කැමති නම් අපි ඉක්මන් වෙන්න ඕන මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න. මේ දුකෙන් නිදහස් වෙන තමයි පිනතුනි අපට මේ පහසුකම් ටික ඔක්කොම ලැබිලා තියෙන්නේ. ඔබට හොඳ අධ්‍යාපනයක් ලැබුණේ පින්මන් තාමතාත ලැබුණේ රැකියාව ලැබුණේ විතරක් නෙවෙයි ඔබට හොඳ ලස්සන වාහනයකුත් ලැබුණේ ඔකටම තමයි. ආඩම්බර වෙලා මට මෙහෙම වාහනයක් තියෙකල යන නෙවෙයි. ඒ වාහනේ යන ගමන් මේ දහම ප්‍රැක්ටිස් කරන්න ඔබට ඒ වාහනේත් ලැබුණේ. සසර පින් කළා. වැඩි දෙයක් තමා ඔබට බාහිර වටා පිටාවෙන් මදුරුවකින්වත් හානියක් නැහැ. ඒ සියලුම දේවල් ඔබ පින් කළා දැන් ලංකාවේදී භාවනා කරනවා නම් මදුරු දැලපු තරම් වණ යනවා. ශ්‍රී ලංකාවේදී භාවනා කරනවා නම් නෙවෙයි පොතක් පතක් බලන්න ගියත් මදුරු දැලක් අරන් තමයි යන්නව. නමුත් ඔබට ඒ කිසිම දෙයක් ගැන හිතන්නවත් දෙයක් නැහැ ඔබට. නැත්තම් ඉඩමක හිටියොත් ඇතැමිට අල්ලපුවත් එක නා ඉඩමට වැටට එහාට මෙහාට රණ්ඩු වෙනවා. ඒව ගැන හිතන්න වෙනවා. නමුත් මෙහිදී ඒ දෙක ගැනම ඔබට හිතන්න දෙයක් නැහැ. පින්වතුනි මේ සියල්ල ගැනම නොසිතා අපට මේ ධහමේ හැසිරෙන තමයි මේ සියලුම දේවල් ටික මේ මොහොතේ අපට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතවල ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ බුද්ධිමත් මිනිසියෙකු වශයෙන් මේ සමත විදර්ශනා දෙකට කාලය වැඩිපුර යොමු කරන්න. එක පැත්තකින් හැකිතාක් දුරට මෛත්‍රී භානාව එහෙම බැරණ අඩු ගානේ වෙනත් කමටහනක් හරි. කර්මස්ථාන 40ක් තියෙනවා. බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, අසුබ භාවනා වෙන්න පුළුවන්, මරණානුසතිය වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, ආනාපානසතිය වෙන්න පුළුවන්. ඒ හැම භාවනාවකින්ම වන්නේ හැම භාවනාවක්ම කුසලයක් ලෞකික පිනක් බවට පත් වෙන මේ මොහොතේ ඔබගේ හිත පිරිසිදුයි. ඒ පැත්තෙන් සමතේ පැත්තෙන් කාලය වැඩි කරන එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒ සමාධිමත් වෙච්ච හිතට මෙන්න මේ අනිත්‍ය සංඥාව පුහුණු කරන වාරය ටිකෙන් ටික වැඩි කරන එක. තමන්ට එන සිතවිල්ල හැම සිතවිල්ලක්ම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිතවිල්ල කියන්නේ රූපාදිස්කන්ධ පංචකය. ඒක හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඒකේ ආස්වාදේ මේකයි, ආදීනෝ මේකයි, නිස්සරණේ මේකයි කියලා ටිකෙන් ටික දකින්න හුරු වෙන්න. ඒ හුරු වීම සමගම ඔබ එන්නෙම ඔබ දුකෙන් නිදහස් වෙනම කෙනෙක් බවට පත් වෙනවා. ඔබ බාහිර පුද්ගලයේ කෙරෙහි වෙත නෙවෙයි, පමණක් නෙවෙයි, ඔබේ ශරීරය කෙරෙහිවත් ඔබේ හිත බැසගන්නේ. ඒ සිතන මොහොතේ ඔබේ හිත ඔබේ වයස දැනෙන්නේ. ඔබේ ඔබේ ශරීරයේ කොයිතරම් රෝගයක් තිබුණත් භෞතික වශයෙන් ඔබට කිසිම රෝගයක් ඔබට දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ ඔබ ව්‍යාධියෙන් මිරිලා මිමිදලා, ඔබ ජරාවෙන් මිදිලා, ඔබ මරණයෙන් මිදිලා කියලා. ඒ සිතන මොහොත තුළ, ඒ අනිත්‍ය සංඥාව වඩන ප්‍රඥාවෙන් බලන මොහොත තුළ අජරාමරය කියන්නේ ඒකයි. මහලු වීම, ලෙඩවීම ආදී දුක් වලින් අපි නිදහස් වෙනවා. එතකොට යම්කිසි අවස්ථාවක මෙන්න මේ අනිත්‍යතාවය දකිනවනම්, අනිත්‍යතාවය කියන්නේ අපි කෝ පරිසම්පාදේ කියලා හේතු ඇති විට මේ අත්දැකීම හට ගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙනවා. එතකොට ඒ තැනැත්තා ඇතකේ නන්තට යන්නෙත් නැහැ, නැතකේ නන්තට යන්නෙත් නැහැ. මෙන්න මේ දෙකෙන්ම මිදිච්ච, අන්ත දෙකෙන් මිදිච්ච පරිසම්පාදය නුවණින් දකින අවස්ථාවට තමයි ශුන්්‍යතාවය දකිනවා කියලා කියන්නේ. එහෙම නැතුව ලෝකෙ මුකුත් නැහැ කියලා දකින එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා, යමක් යමෙක් මුකුත් ලෝකේ නැහැ කියලා හිතනවා නම් ඒක දෘෂ්ටියක් කියලා. ඒක නාස්තිකවාදයට යනවා. ඒක නැතගේ නන්තයට යනවා. ඒක උච්ඡේදයට යනවා. බුදුදහමෙන් ඇත සහ නැත කියන අන්ත දෙකෙම මිදිලා තියෙන්නේ. අන්න ඒ දෙකෙම මිදිච්ච ස්වභාවය තමයි ශුඤ්ඤතෝ ලෝකෝ අවේක්ඛසෝ කියලා කියන්නේ. ලෝකයේ ශුඤ්ඤ වශයෙන් දකිනවා කියලා කියන්නේ මෙන්න මේකයි. හේතු ඇති විට හට ගන්න ලෝකය හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කතාව. වෙනත් විදියකින් කියනවා නම් මේ පරිසම්පාද න්‍යාය දැනගන්න එක. පරිසම්පාද න්‍යාය දැනගෙන ඒ න්‍යාය තුල හිතන චින්තනයෙන් තමයි නිදහස් වීම. අවිද්‍යාසාගතව ඇසපහල නොවන විදියට පරිසම්පාදයේ මුලින්ම නැති කිරීම. එතකොට චක්කුංච පටිච්ච රූපේ චුප්පගේ චක්කු විඥානං තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති කියලා සංජානනයෙන් පස්සේ නැති කරන එකක් නෙමෙයි. මුලින්ම නැති කරන එක තමයි සම්පූර්ණ මේ සිස්ටම් එක යන්නම කලින් අවිද්‍යාවම නැති කිරීම තමයි මේ දේශනා කළේ. හැබැයි එහෙම ලැබපු කෙනත් විඥානය පහළ වෙන්න පුළුවන්. ඒ විඥානේ අවිද්‍යාසාගත විඥානයක් නෙවෙයි, ඒක විද්‍යාසාගත විඥානයක්. අවිද්‍යාව දුරු කරපු කෙනාට ස්කන්ධ පංචකය පහළ වෙනවා. නමුත් ඒක ඔහු ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන යථාර්ථයක් කියලා දැනගෙන ඔහු ඒ යථාර්ථය පසක් කළේ ඉන්නේ. ඔහු දේ දුකෙන් මිදහසලින්. ඒ තැනත්තාට හරියට කිංසුකෝම සූත්‍රය දේශනා කරන්නේ අර සමත විදර්ශනා නැමැති නුවණින් ඉන්න කෙනා දොරටුවෙන් ගිහිල්ලා නගර මැද ඉන්න නගර හිමියාට දීලා ඒ පාරෙම යනවා. ඔහුට ඇදිට්ටේ දිට්ට මත්තන් කියන්නේ. දැක්කනම් දැක්ක දේ විතරයි. දැක්ක දේ ඔහු අල්ලන්නේ නැහැ. අල්ලනකොට ස්පර්ශ වෙනවා කියන එක දන්නවා. අල්ලන්නේ දැකපු දේ නෙවෙයි. දකින දේ අල්ලන්න බෑ. අල්ලන දේ දකින්න බෑ. ඒ ඒ ආයතනයෙන් ඒ ඒ ආයතනයට ආවේණික වෙච්ච දෙයක් ලබන්නේ. මෙන්න මේ ආයතන වෙන් කළ හඳුනාගත්වතින් අපි බාහිර ලෝකයට යන්නේ නැහැ. මේ ධමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තව ප්‍රශ්න එහෙම ආන තියෙනවා නම්. නෑ, එතන මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ සම්පූර්ණම අවිද්‍යාසහගත යන එක කියන්නේ ඒ චක්කුන් කියන එක හටගන්නේ මවිද්‍යාවෙන්, ඒක අවසන් වෙන්නේ ප්‍රපංච ගොඩනැගිලමයි. ආයි මැද කොට නවතින්නේ. මදුපිණ්ඩික සූත්‍රය කියන විස්තරය මගේ දිනවත් ගන්න බෑ. ඒක හටගත්තොත් දිගටම යනවා. මදුපිණ්ඩික සූත්‍රය වඩා සම්පූර්ණ වෙනස් කිංසුගොම සූත්‍රය. කිංසුගොම සූත්‍රය තමයි නියම විදියට රහතන් වහන්සේගේ අත්දැකීම කියලා කියන්නේ. අපිට ඒකට එකපාර යන්න බෑ. මේක ටික ටිකක් මුලා වෙනවා ගිහිල්ලා. එකපාර මුලාවෙන් අපිට මෙදෙන්න බෑ. මේක කරන්නේ ටිකෙන් ටික අර එක විදියට අවිද්‍යාව යන චිත්ත තරංග ප්‍රමාණය අඩු කිරීම මුලදි කරන්න. එක කෙනෙක් මේක දැකලා ගිහිල්ලා අල්ලගෙන චිත්ත ආවේග ලක්ෂ ගානක් පහළ වෙනවා. සිහියෙන් ඉන කෙනා ටිකෙන් ටික අඩු කර කර යම් කිසි මොහතක දිත්තේ දිත්තමත්නම් ස්වභාවයට මෙනවා. මේ සඳහා අපි ටිකෙන් ටික දහම භාවිත කරන්න වෙනවා. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව ක්‍රියා කරමු. මේ ලැබුණු දුර්ලභ අවස්ථාව අහිමි වෙන කලින් මේ උතුම් මොහොතින් අපි ප්‍රයෝජන ගනිමු. මේ ලබන ධර්ම ප්‍රතිලාභය අපේ සමීපතම ඥාතීන්ටත් අපි දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍යතාවය ගැන, පරිසම්පාදය ගැන, චතුරාර්ය සත්‍ය ගැන සුළුවෙන් හරි අවබෝධයක් ලැබුණා නම් මොකක්ද ඒකෙනා කරන්නට ඕන? ඒ තැනැත්තා තමන් ඉතාම ළඟින් ආශ්‍රය කරන කෙනාට මේක කියන්න ඕන කියලා. හැබැයි ඒ කෙනාගේ ළඟ එක්තරා ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? ඒ කෙනා ඇහුම්කන් දෙන සූදානම් කෙනෙක් වෙන්න ඕන. අපි දන්නේ නැහැ තේරුම් ගන්න පුළුවන් වෙනත් පුළුවන්. සමහරට අපි බැහැ ඒක හිතුවට. ඒ කියන්නේ ඈ සෝජ බව නැහැ කියන කෙනෙක්. එයා ඇහුම්කන් දෙන සූදානම් නම් එයාට කියලා දෙන්න කියලා. නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. කවුන්සලින් වගේ තමයි මේක. ක්ලයන්ට් කැමති වෙන්න ඕන. නැත්නම් කවුන්සලින් දෙන්න බෑ. එහෙම කරන්න පුළුවන්. එහෙම නැස ප්‍රමාණිකෙන් කරන්න පුළුවන්. ඒක තමයි අපි බුද්ධිමත් වෙන ඇත්තෙම. අපේ කරුවාම් තියෙනවා නම් අපි හේකින් දෙකින් නවතින්නේ නැහැ. විවිධ විවිධ උපක්‍රම කරනවා. පාරක් කිව්වට ඇහුව නැතුණට ඇතැම් විට දරුවෙක් වුණත් ඇතැම් විට උනන්දු කරවලා කීයක් හරි දීලා හරි මේ පොත කියවන්න කියලා හරි කොහොම හරි එයාට තැගක් දෙනවා කියලා හරි කොහොම හරි ක්‍රමයකින් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒගොල්ලන් දහමට ගන්න. හැබැයි ඒක වෙන්න නම් අපේ තුනත් ලොකු පරිවර්තනයක් වෙනවා. මොකද ඒකට හේතුව අපේ ළඟ අර කලින් තිබෙන අඩුපාඩු ටික තාමත් තියෙනවා නම් දරුවන්ට මේ දහම ගැන විශ්වාසනීයත්වයක් නැති වෙනවා. අපේ ජීවිත තුලින්ම අපි මේ ලබන මානසික සුවය ගැන, අපේ ජීවිත පරිවර්තනය ගැන අපි ළඟම ඇසුරු කරන්නට පේන්න ඕනේ. නැත්තම් ඒවට විශ්වාසනීයත්වයක් ගොඩනගන්නේ නැහැ මේක. ඇතැම්මට ඒගොල්ලන් පින තියෙනම් අපි ධර්මයේ නොයසුණත් ඒගොල්ලන් එනවා. හැබැයි සමහර වෙලාවල්දී අපි හරහා කෙනෙක් ධර්ම යනවා නම් අපෙන් මේ එක්සැම්පල් එක යන්නට ඕන. මේ ආදර්ශ යන්නට ඕන. පේන්න ඕනේ ජීවිතවලට. නැත්නම් අවුරුදු ගාන සිල් ගත්තා. ඉතින් අම්මා තාත්තා ඉස්සර කේන්දියේක තාමත් කේන්දිය යනෝනේ. ඉස්සෙල්ලා ආසා කරපු දේ තාමත් එහෙමනේ වෙනසක් නැහැ. අපි පන්සල ගෙතිනේ ඕකම තමයි කියලා ඒවට හිතෙන ගන්න. ඒ නිසා දරුවන්ටත් දැනෙන්න ඕන අම්මා තාත්තගේ වෙනස. දිනෙන් දින අපේ වෙනස වෙන්නට ඕන. ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. දැන් කාලයෙන් ගත වුණා. ඉතින් පින්නතුන් මේ අසපු දහම දහම ඇසීමක් අපි මුලදිම සඳහන් කළා විමුක්තායතනයක් කියලා. ඉතින් මේ අහපු කරුණු අද අපි සඳහන් කරපු කරුණු ඔක්කොම වගේම සාරාංශයක් ඔබට දීපු අත් පත්‍රිකාවේ තියෙනවා. ඉතින් බොහොම සරලම සිංහලෙමයි තියෙන්නේ. ඉතින් මේ හැම දෙනෙකුම හිතන්නේ මට වඩා කලින් සිංහල භාෂාව ඉගෙන ගත්තෝ ඈ මේ ඉන්නේ. මම ඉපදෙන්නත් කලින් සිංහල භාෂාව ඉගෙන ගත්තෝ ඈ මේ ඔක්කොම ඉන්නේ. ඔබට ඒ නිසා ඔබ කියවන්න බැරි වෙන්න බෑ. ඒ නිසා කියවන උත්සාහ කරන දෙතුන් වතාවක් හරි කියවලා තේරුම් ගන්න බලන්න. අද කියපු සියලුම කරුණවල සාරාංශයෝගේ තියෙනවා. ඒ නිසා අපි පසුගිය කාලෙම අපි සඳහන් කරපු ධර්ම දේශනාවල සාරාංශයක් ඔබට අත්පත්‍රිකා විදියට දුන්නා. ඉතින් ඔය හැම දෙයක්ම ගෞරවයෙන් පරිශීලනය කරන්න. ඉතින් ඕවා අපට අහන්න ලැබෙන්නේ, පරිශීලනය කරන්න ලැබෙන්නේ සසර කළා වූ ලොකෝ පිනක ආනිසංසයක් විදිහට. ඉතින් ඒවා අපි ගෞරවයෙන් පරිහරණය කරන්නට ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ ධර්මයේ පිහිටන්නේ. හොඳයි පින්නතුනි, අද උදෑසන පටන් මේ මොහොත දක්වා පින්නතුන් දාන සීල භාවනා ආදී වශයෙන් විවිධ පින්කම් සිදු කරා ගත වුණු කාලය අර්ථවත්ව තමන්ට කුසල යෙදෙන විදිහට තමන් කාලය කැප කළා කියලා සතුටු වෙන්න. ඉතින් මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන මේ පත්‍රිකාවේ සඳහන් වෙනවා. ඒවා ඔබ නිතරම අසන ඒවා. නමුත් ඒව නැවත කියවලා බලන්න. මේ ආපු දේවල් පින්නතුනි අද පටන් හැකි තාක් දුරට තමන් ටිකෙන් ටික හරි මෛත්‍රී භාවනා වඩන කාලය වැඩි කරන්න. විනාඩි 5කින් පටන් ගන්න මේක. සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ඉස්සෙල්ලා තමන්ට නිදුක් වේවා නිරෝගී වේවා කියලා තමන් ගැන ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ මේ නගරේ ඉන්න, මේ කවුන්ටියේ ඉන්න, මේ ස්ටේට් එකේ ඉන්න, මේ රටේ ඉන්න, මේ කොන්ටිනන්ට් එකේ ඉන්න, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ යුනිවර්ස් එකේ කියලා මුළු ලෝකෙටම පතුරවන මෛත්‍රිය. ඔබ යම් සිතනක යනවා නම් ඔබ මෛත්‍රිය දියදහරෙන් පිරිච්ච කෙනෙක් විදියට මෛත්‍රිය පතුරවන කෙනෙක් හැටියට ඔබ ඉන්න. ඔබ නිවසක ඉන්නවා නම් ඒ නිවසේ වටිනාම පුද්ගලයා වෙන්න ඔබ. ඔබ ගමක ඉන්නවා නම් ඒ ගමේ ඉන්න වටිනාම කෙනා ඔබ වෙන්න. ඔබ රටකට යනවා නම් වටිනාම කෙනෙක් බවට පත් වෙන්න. ඒ වටිනාම කෙනෙක් බවට පත් වෙන්නේ ඔබ රකින මේ දහමත් එක්ක. ඒ නිසා සමත විදර්ශනා දෙක හැකි තාක් දුරට තමන් ජීවිතයෙන් පරිහරණය කරන්න, පුහුණු කරන්න උත්සාහ කරන්න. ඒක තමයි නියම රැකවරණය. ඔබට ඉන්න දරුව හැමදාම ඔබට නැහැ. එයා ඈත්වල යනවා. කවදාහරි ඔබෙන් සමු ගන්නවා. ඔබත් එයාගෙන් වෙන් වෙලා යනවා. ඔබට තියෙන යාන වාහන ඉඩකඩම් මේ කිසිදු දෙයක් ඔබට ඉස්සරමයි තියෙන්නේ. ඒ හැමදේම ඔබට ලැබුණේ මේ දහමේ හැසිරෙන්න උපකාරයක් පිණිස විතරයි. ඔබ ඒ දෙයින් නිසි ප්‍රයෝජන නොගත්තොත් ඇත්තටම ඔබ ඒව නිකම්ම දාන යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ ගෙදර ලස්සන වෙන්නේ ඔබේ ගෙදර ඉඳගෙන දන් දෙන්න ඕන. ඒ ගෙදර ඉඳගෙන සිල් රකින්න ඕන. ඒ ගෙදර ඉඳගෙන ලස්සනට පහන්පත්තු කළ භාවනා කරන්න ඕන. එතකොට තමයි ගෙදර ලස්සන වෙන්නේ. එතකොට තමයි ගෙදර වටිනාකම වැඩි වෙන්නේ. ඔබ යන වාහනේ සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා වාහනේ යන්න. වාහනේ යන ගමන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියලා. ඒක තමයි වාහනෙට ලොකු ආශිර්වාදය. වාහනේ පාවිච්චි කරලා අයින් කරන කාලේදී මම මෙච්චර වාර ගානක් මේ වාහනේ යද්දි මම භාවනා කළා කියලා ඔබට කියන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් තමයි ඇත්තටම වාහනේ ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. වාහනේ මයිලේජ් එක වැඩි වුණා කියලා වටිනාකම වැඩි වෙන්නේ. මයිලේජ් එක වැඩි වෙන වටිනාකම අඩු වෙනවනේ නේ. ඒ මයිලේජ් එක නිකන් දුවන්න එපා. දහමේ හැසිරෙමින් ඒ මයිලේජ් එක වැඩි කරගන්න. එතකොට තමයි වාහනේ වටිනාකම වැඩි වෙන්නේ. හොඳයි, ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය සිටිවිලි බලයෙන් අපරමෙන් මිය ගිය පින් අපේක්ෂාවෙන් මේ විශ්වයේ සිටින සීලම සත්‍යම් මේ පිනෙන් සුවපත්ව සුගතියට පත්ව අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් සම්මන් දෘෂ්ටික දෙවියනුත් අනුමෝදනව පින්වත් ඔබ හැම දෙනාමත් පවුලල සිටින හැම දෙනාමත් නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් රැකදෙත්වා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් ආනිසංසෙන් පින්නතුන්ට මේ සඳහා උදව් උපකාර කරන අනුශාසනා කරන ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලු ස්වාමින් වහන්සේලාටත් මෙහි ආනිසංස බලයෙන් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික කටයුතු ආගමික කටයුතු සියල්ලක්ම සඵල වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සලසා දෙමින් තව බොහෝ කාලයක් මේ පින තුන කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පින තුන හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් මෙලොව ජීවිතයේ සුවපත් භාවයත් පරලොව සුගති ගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිර්වාණ අවබෝධයන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙලෙන දිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.